සත්‍යතුමානි පෙරවන් සන්නයි මම කතා කරගෙන යනව නේද? සම්මා සම්බුද්ධ සරණයි. අපි මා හිතනවා අපිට මතක ඇති අර පසුගිය අගෝස්තු මාසයේ 4 වෙනිදා පමණ අපි කතා කළ දෙයක්. සත්‍යාබෝධයේ මූලික කරුණු සමාධිය කියන එකයින් වුණත් අපේ මනසේ අපි කෙරිකම විපස්සනා දැනුම කියලා දැනට අපට තියෙනවා විපස්සනා දැනුම. ඒ දැනුම කියනකොට නොලෙජ් නෙවෙයි, හොඳේ විපස්සනා අවබෝධය. මම විපස්සනා ඥානි කියන වචනේ පාවිච්චි කරන්නම් ඒක අගේ කරන හින්දා. ඒ විපස්සනාව පිළිබඳ අවබෝධය, විපස්සනාව කියන පොත ගැනෙමි මා දැකලා තියෙනවා මේ සිදුවෙන්නේ මොකද්ද කියලා. ඒතකොට එහුණාම එතරම් පරිහානියට යන්නේ නැහැ කියන එක. ඊට කලින් මා හිතනවා මේ පණිවිඩේ නිකුත් වෙන්න ඇති අර බෞද්ධ හෙළ බෞද්ධ භික්ෂුවක් විසින් කියපු කරුණක් කියවා මේ සත්‍යය නෙවෙයි ප්‍රඥා වැඩෙන්නේ කියලා. මම ඒ ගැන කරුණු ටිකක් මතක් කරලා දුන්නා හදිසියෙන් වගේ. ඒ මහා චත්තාරීසක සූත්‍රයේ තියෙනවා මේ සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති තුන එකට යනවා. එකින් එක පෙරලි පෙරලි යනවා. එකින් මේකට මේකෙන් එකට උදව් වෙනවා. සම්මා වායාම සම්මා සති සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥාව ඇති වෙන්නේ නැහැ. සම්මා වායාම සම්මා සති දෙක නැත්තම් කියන එක. ඒ කියනත් ඩිංගක් අවධානය යොමු කරගෙන මා හිතනවා මේ කල්‍යාණ මිත්‍රයන් කියවන්නට ඇති කියලා පුරිසින්ද්‍ර ඥාන සූත්‍රය මම ටිකක් බලන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ මා කියන්න හදන කාරණේ අර පසුගිය සතිය දේශනාවට සම්බන්ධයි. නමුත් අපි කතා සූත්‍රයේ දේශනාවේ කරුණ ටිකක් බලමු. බුදුරජාණන් වහන්සේ විශාල භික්ෂු පිරිසක් සමග මේ කෝසල නිගමයක දණ්ඩ කප්ප කියන කෝසල නිගමයක වැඩ වාසය කරන කාලෙ මේක සිද්ධ වුණේ. එහෙම බුදුරජාණන් වහන්සේ විශාල භික්ෂු පිරිසක් සමග ගමන් පයින් වඩිනවා. භාග්‍යතුන් වහන්සේ ඒ වඩින අතරේ ගමන් අතරමඟ පාරින් අයින් වෙලා අනිත් අය ආසනයක් පැනුවා. මොකක් හරි සිවුරක් කියලා නැත්තේ ඒකේ උන්වහන්සේ වාඩි වුණා. එතකොට එහෙම ගියාම භික්ෂුන් වහන්සේලා මේ තමන්ට ඉන්න තැනක් හොයාගෙන මේ බොහෝ තැන් වලට වැඩියා. එතකොට ආනන්ද හාමුදුරුව බොහෝ භික්ෂුන් වහන්සේ සමඟ අචිරවෙති නදියේ ගියාගත්ක හොදා ගන්න. එහෙම කරලා මේ වැල්ලට ඇවිල්ලා ඉන්නකොට ගංගා තීරයට ඇවිල්ලා ඉන්නකොට භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ට කිව්වා මේ කොහොමද භාග්‍යතුන් වහන්සේ මුළු එක හිතින්ම මම මෙතේරන වශයෙන් කියන්නේ එක හිතින්ම කිව්වේ දේශනා කලේ දේවදත්ත හාමුදුරුව අනිවාර්යෙන් නිරේගාමි වෙනවා. එයා කල්පයක් එහි ඉන්නවා. බෙහෙතක් කරන්න බෑ. ආය ගොඩ ගන්න බෑ කියලා. එක එකහෙලාම කිව්වද නැත්තම් මොකක් ගැන හොයලා හරි කිව්වද කියලා ඇහුවා. කරුණු කල්පනා කළා. එතකොට ආනන්ද හාමුදුරුව අර මිගසාලා ඇත්තට කිව්වාගේම කියන්නේ බුදුහාම එහෙම තමයි කිව්වේ. එයා ඊටහා යන්නේ නැහැ. ආනන්ද හාමුදුරුව සෝතාපන්න භික්ෂුන් වහන්සේ නම. ඒක හරි හොඳයි දැනගන්න. ඒ කතාව දැනගන්න මම දන්න ඔයාලම නෝ එක බුදුහාම මෙහෙමයි කියලා තියෙන්නේ කියලා දැනගන්නේ. එතකොට ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කතන්දරේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඒ භික්ෂුවෙක් මේ නවකයේ මේ හදයි මේ ධර්මයට ආපු කෙනෙක් එහෙම බොහෝ කලක් හිටියා නම් දැනුමක් නැති මේ ධර්මෙ නොතේරෙන කෙනෙක් වෙන්න ඕන. ඒ මා ඒකාංශ වශයෙන් යමක් කිව්ව දෙයක් ඒක එහෙමනම් මේක මෙහෙමද කියලා හිතෙන්නේ ඒ නිසයි කියලා. ඒ කතන්දරේ එහෙම කියලා මා දැන් කියන්න ඕනේ දැන් මෙන්න මේ පුරුෂින්ද්‍රිය ඥාන ටික. ඒතර බුදුරජාණන් වහන්සේට පුරුෂයන්ගේ පුරුෂින්ද්‍රිය ඥානය කියන්නේ පුරුෂ පුජ්‍යලයන්ගේ පුරුෂ කියන්නේ ස්ත්‍රී අය නැතුව නෙවෙයි මේ සත්වයන්ගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පිළිබඳ උන්වහන්සේට දැනුමක් තියෙනවා. අපි අර කිව්වා ආසය ආනුසය ඥානෙ ඊට සමානයි. උන්වහන්සේට තියෙනවා මේ හොඳ කාරණා ඉගෙන ගන්නට. කොහොම සමහර විට උඟක් අය මම අර හෙළබාසින් කියනන් තේරුම් ගන්නට පමණක් අපි කියන්නේ නහකුණු ගන්නවා කියලා අපිට මේක කරගන්න බෑ හරි වැඩේනේ කියලා තාමත් මේ ධර්ම සාකච්ඡා චාව තුල තින්න බව පේන සමහතේක කරන්න බෑ කියයි. එහෙම නෙවෙයි වෙන්න ඕන මේ වෙනකොට. ඊටු බුදුරජාණන් වහන්සේට එහෙම කිව්වහම ආනන්දරංක මං මේ පුරුෂින්ද්‍ර ඥාන බෙදලා පෙන්වන්නම් කියලා. ඒතුට ආනන්දහාඳුරු කිව්වා ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගත කාලෝ යම් භගවා පුරිසින්දි ඥානානි ඉබජෙය. බුදුජාන් වහන්සේට තථාගතයන් වහන්සේට මේ පුරිසින්දි ඥානෙ බෙදලා පෙන්වන්නට මේ දැන් හොඳම වෙලාව කියලා. විචුන් වහන්සේලා ඉගෙන අහලා දරාගනී කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉදාහං ඒ අන කරුණ එක ඉදාහං ආනන්ද ඒකච්ඡම් පුද්ගලං ඒවං චේතසෝ චේතසා චේතෝ පරිච්ඡ පජානාමි. මම ආනන්ද සමහර පුජ්‍යලයෙකුගේ හිත ගැඹුරටම දැනගන්න. ඉමස්සකෝ පුද්ගලස් දැන් ඔය බුදුහාන්රෝ එහෙම ඒදා ඒ දණ්ඩකප්පේ ඒ කැලේ හරි ගහමුලදී හරි කොතනද හරි කියපු කතාව වික්ෂු පිළිසට යන එක නෙමෙයි දැන් අප අපටම බලා ගන්න ඕන. මේ පුජ්‍යලයා මම වෙන්න පුළුවන් කියලා. ඉමස්සකෝ පුග්ගලස මේ ඇත්තාට මම ඒව ඇත්තාට කියලා කියනනම් එතකොට පුජ්‍යලයා කියන වචනේ තේරෙන්න. මේ ඇත්තට තියෙනවා ඉමස්සකෝ පුග්ගලස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා. කුසල විද්‍යමාන වෙන. ඒ කියන්නේ එයා ළඟ ඉnde hita matu ena da ape ekak hondatama dannawane akusala wasin matu ena jaatit tiinawa akusala wasin matu ena jaatit tiinawa den ithuru pujjala bhedayak karaganna epa man ahawala mata me wediye tiina arayata wediye ehema nibi da ape pahadiliwama dannanma ekai vipassana abodhi kiyana pahadiliwama dannawa kusala dharmayenu එකන්නේ ශ්‍රද්ධා විරය සති සමාධි ප්‍රඥා කරුණා මෛත්‍රී මුදිතා ඒ වගේ මොනවා හරි හොඳ පැත්ත කුසල ධර්මවත් බහාල වෙනවා. ඉරිෂ්‍යා කාම කෝප රාග දේශ ලෝභ මාන වගේ දේවලුත් මතක් කරනවා මම ලිස්ට් එකේ මෙන් කියේ තේරුම් ගන්න. නැත්නම් ඒ පොතට යන්නේ හින්ද. එතකොට ඒවා ඉති එකින් එක එන හැටි අපි දානවා. මේ හොඳට හිතිය තිබුච්චේ ශාන්ත වූ සමාහිත වූ සිත තව වෙලාවකින් දේශබාරිත කාමුක එහෙම නැත්නම් ඊශා සහගත මානාදීක මනසක් ඇති දෙබ්බවට පත් වෙනවා. ඒතකොට බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ ඇත්තට තියෙන කුසල ධර්මත් අකුසල ධර්මත් කියලා. තමේනම් අපරේන සමේනේ ඒවං චේසා චේතෝ පරිසපජානා. ඊට තාටි පස්සේ කාලෙක උන්වහන්සේ ආයතේ සිට එන්වහන්සයාට තේරෙනවා. ඉමස්සකෝ පුද්ගලස්ස මේ ඇත්තාගේ කුසලා ධම්මා අන්තරහිතා. හස කුසල ධර්ම කියන ඒවා අතුරු දහන් වෙලා. අපි වචන කියන්නේ අන්තරහිත කියන අන්තරහිත කියන අතුරු දහන් වෙලා. ඒ කියන්නේ ඒක ඉවරයි දැන්. ඒක ඉන්නේ නැහැ. ලෝභයෙන් පස්සේ ද්වේෂයෙන් ද්වේෂයෙන් පස්සේ රාගයෙන් රාගයෙන් පස්සේ මෝහය මෝහය තියෙනවනේ ආයේ ඒ ටිකමයි එන්නේ අර සුදු පාට එකක් එතෙන්ද වැටෙන්නේ එක්කෝම යන්නේ මේ වගේ. ඒකයි අන්තරහිතා කිව්වේ. ඒක ඇති අතරක් පේන්නේ නැතුවම එකම විදිහට යන්නේ මේවමයි යන්නේ. අකුසල ධම්මා සම්මුඛී භූතා මතුවේ ලැබිලා තියෙන්නේ අකුසල ධර්මමයි. ඒ කියන්නේ හිතේ මතුනොත් මතුවෙන්නේම අකුසල ධර්ම. කතා කරොත් කතා කරන්නේම අකුසල ධර්ම සහිත දාත. හිතන්නේම ඒ වගේ જાති. අත්ථිතකෝ අස්ස කුසල මූලං අසමුච්චෙන්න. ධම්මා තස්ස කුසලා කුසලම් පස් කුසලා කුසලම් පාතු බවසිත. අත්ථිතකෝ අස්ස කුසල මූලං අසමුච්චෙන්න. ඒ උනාට කුසල මූලය කැඩලා ගිහිල්ලා නැහැ. බතු වෙලා එන්නෙම ඉබ්බරයක් නැතු එන්නෙම රාග රාග රාග රාග රාග රාග රාගමයි. ද්වේෂ ද්වේෂ ද්වේෂ ද්වේෂ ද්වේෂමයි. මෝහ මෝහ තියෙනවනේ කොහමටත් ඒක තේරෙන්නේ නැරියනවද නැද්ද කියලා. මොකද ඒක අදුක්කම සුඛයත් එක්කෙනේ ඉඳ ඉරිෂ්‍යා ඉරිෂ්‍යා ඉරිෂ්‍යා. නිදිමත නිදිමත නිදිමතමයි තියෙන්නේ. එතකොට ඒ වුණාට අත්‍යජකෝ ආස්සේ කුසල මූලං අසමුච්චින්න කුසල මූලය විනාශ වෙලා ගිහිල්ලා නැහැ. තම්හා තස්ස කුසලා කුසලම් පාසු බවස පාතු භවිසති. ඒ නිසා එයාට කුසල මූලයෙන් කුසල් මතුවෙලා එනවා. ඒවං අයම් පුද්ගලෝ උන්නෝයේ විදිහට මේ පුජ්‍යලයා ආයතින් අනාගතයේදී අපරිහාන ධම්මෝ භවිෂ්‍යති. නොපිරිහේන ස්වභාවයක් ඇති පුජ්‍යලෙක් බවට පත් වෙනවා. ඒවා බොහොම හොඳ දේවල්. තේරුම් ගන්න. උදාහරණයක් උන්වහන්සේ දේශනා කරනවා. සෙය්‍යතාපි ආනන්ද බීජානි අඛණ්ඩානි අපූතීනි. මොනහරි බීජ වර්ග තියෙනවා, ඇට වර්ග තියෙනවා, කැඩිලා ගිහිල්ලා නැහැ, කුණු වෙලා ගිහිල්ලා නැහැ, අවුවට කර වෙලා ගිහිල්ලා නැහැ, මේ පැලවෙන්නේ සුදුසු ඒ මොටේය දාන්න ඉඩ කඩකෝම තියෙනවා, හොඳට තැම්පත් කළා කියලා දින අපි කියන්නේ බීජ කියලා. පැල බීජ කියන්නේ වවන જાති ඒ වගේ. සුකෙත්තේ සුපරිකම්ම කතා භූමිය නිකම් නික්කිතානි. හොඳට හාල පෝරු ගාලා නැත්තං හදලා උදලු ගාලා මේ රේක කරලා ඔක්කො හදපු පාත්තියට පාත්තික දාලා තියෙනවා. ජානියාසිත්වං ආනන්දේ මානි බීජානි බුද්ධින් ඉරුලින් වේපුල්ලං ආපජ්ජසති. ආනන්දේ ඒක තේරෙනවද ඇත්තන්ට මේ කුණුණු විච්ච පැලවෙන ස්වභාවය ඇති හොඳ බීජ හොඳ පොළොවක දාපු හොඳ බිම වපුරපු ඒ පැලවෙනවා කියලා තේරෙනවාද? එවම් බාන්ත එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒවමයකෝ ආනන්ද ඉදේ කච්චම් පුද්ගලන් ඒවම් චේත සාචේතෝ පරිච්පජානා. ඒ විදිහට ආනන්දේ මම මේ පුද්ගලයන්ගේ ස්වභාවය මගේ සිරින් දැනගන්නවා. අර කලින් කියපේකමයි කුසල අකුසල දෙකම තියෙනවා. සමහරට කුසල සම්පූර්ණයෙන්ම අයින් වෙගිලා එක තොර තෝංචියක් නැති එන්නම අකුසල. ඒ වුණාට කුසල මූල ඇතුළ හැංගිලා තියෙනවා. කවදා හරි යවම ඔතුල එනවා කියන එක. එතකොට ඒක කෙටි කරගන්න ආයෙත් බැලුවොත් එහෙම ඊළඟට සමහර ඇත්තන් කුසල අකුසල දෙකම තියෙනවා. අකුසල ධර්ම අන්තරිතා අකුසල ධර්ම අතුරු දහන් වෙලා කුසල ධර්මම මත් වෙලා ඇවිල්ලා තියෙනවා. ඒ උනාට අකුසල මූලය කැඩලා ගිහිල්ලා නැහැ. ඒ නිසා යාටි අකුසල මූලෙන් තම්මා තස් අකුසලා අකුසලම් පාතු බව. අර ජෝඩුවේ දෙවෙනි එක හොඳද? මේ ජෝඩුවේ දෙවෙනි එක තුන. අර කුසලයමයි කුසල අකුසල දෙකම තිබුණා කලින් එක්කනට. ඒ අත්තාගේ අකුසල මතුවෙල තෝංචනතු මතුල මතුල මතුල කුසල ආවේ. නමුත් පස්සේ කාලෙක අර කුසල මූලයේ තියෙනස කුසලේ මතුණා. මෙතෙන්දී අකුසල මූලය කැඩලා ගිහිල්ලා නැහැ. කුසලයම්ම යාට ආවි. නමුත් අර අකුසලයෙන් අකුසලේ මතුවෙලා මතුවෙලා එනවා. ඒකට උදාහරණ දේශනා කරන මාසේ බීජ හොඳයි. කුණු වෙලා නැහැ. අවුවට කර වෙලා ගිහිල්ලත් නැහැ. ඒ වුණාට ඒවා පුතු ශිලාය නිකිතානි. දාලා තියෙන්නේ වපුර නැත්තම් ඒ බීජ තැම්පත් කළා සාදාන්නේ ලොකු ගල් පාර්වතේ. එතකොට ඒවා කවදාවත් එන්නේ නැහැ මතුවෙලා. අන්න ඒ වගේ. එයාගේ අර කුසලයේ අර අකුසල මූලයේ කුසලයේ දැන් කොච්චර කළත් අකුසල මූල දේ නිසා කල්පනාකාරී නුනොත් ඒ කියන්නේ සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සතිනාවොත් ඒවා විනාශ වෙලා යනවා. ඒ දෙවෙනි කාරණේ. මා කැමති දහම් අසන්ද කල්යාණ මිත්‍රයන්ගෙන් බොහෝ කාලයක් ඇහුනෙත් නැති නිසා ඒ කල්යාණ මිත්‍රේ අසමාගමයේ කොච්චර අකුසලයේ සඳහා බලපවත්වනවද කියන එකත් තේරෙනවා. නිසා කල්යාණ මිත්‍ර සමාගමේ සත්තන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා කියන ප්‍රාර්ථනා හැමතිස්සෙම තියාගෙන මාත් කැමති හැමෝගෙම මොන මොන හරි වැදගත් ධර්ම කාරණා ටිකක් දැනගන්න. සම්මා සම්බුදු සරණ. සම්මා සම්බුදු සරණයි සත්‍යත්වනි. හොඳයි, අපි ධර්ම සාකච්ඡාවට එළඹෙමු. මම ඉතාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රෙන්ට ආරාධනා කරනවා සාකච්ඡාවට එකතු වෙන්න. සාකච්ඡාවට ආරම්භයක් ලබා ගැනීම සඳහා යොමෙන් නම් ජයන්ත මහත්මයා තිරුවන් සරණයි. තිරුවන් සරණයි සත්‍යත්වනි. අප්‍රමාණ පින් අද අපිට සම්බන්ධ වුණාට කාලකින් අද ධර්ම සාකච්ඡාවට අපි එන්න වුණේ. ඒ වගේම ඔබතුමා කිව්වා වගේ පසුගිය සාකච්ඡාවට අදාළව අද මේ කියන සාකච්ඡාව පුරුෂේන්ද්‍රිය ඥාන සූත්‍රයේ ඇත්තම මේක මේ අහනකොට තේරෙන්නේ අපි ගැනම කියලා දෙයක් වගේ ඔබතුමා කිව්වා වගේ මේක අපේ ජීවිතයටම සම්බන්ධ කරගන්න වැදගත් වෙනවා. අපිටත් නොයික් නොයික් විට දවසක් ඇතුළත ගත්තහම කොපමණ කුසල් සිතුවිලි කොපමණ අකුසල් සිතුවිලි පහළ වෙනවද කියන එක නිරන්තරයෙන්ම මම හිතනවා මම පෞද්ගලිකව හොඳට බලන දෙයක්. විශේෂයෙන්ම වෙන බාහිර දේවල් නිසා අපේ අභ්‍යන්තරයේ කොච්චර අකුසල් දේවල් ඇති කර ගන්නවද. විශේෂයෙන්ම පසුගිය කාල වකවානුව තුළම නොයිකුත් සම්බන්ධයෙන් මේ ශාසනය කෙරෙහිම ලොකු කතා බහ ඇති වුණා ශාසන විනාශයක් පිළිබඳව. ඒ වගේ දේවල් ඇති වෙනකොට අපේ හිත තුළ කොයිතරම් අපි අකමැති දේවල්, ඒ කියන්නේ ඒ බාහිර දේවල් නිසා අපේ හිත ඇතුළත ඇති වෙනවට මනාප අමනාප කියන එක. යමනාපයක් ඇති වෙන ඇතිවන පාසාම මට හිතෙච්ච දෙයක් නම් මේක මගේම තියෙන දෝෂයක් නිසා මට මේ වගේ අමනාපයක් ඇති වෙනවයි කියන එක. ඉතින් අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ හැටියට උනත් අපිට අපි අහලා තියෙන ධර්මයට සම්බන්ධ කරගෙනම හිත හදාගන්න බලනවා මේ බාහිර දේවල් වලින් හිත කිලිටි නොවි ඉන්න උත්සාහ කරන්න ඕනේ කියලා. ඒ වගේ පෞද්ගලික අත්දැකීම් පසුගිය කාලය තුලත් බොහෝ සෙයින් ඇති වුණා. ඉතින් ඒත් එක්කම ගත්තාම මේ සූත්‍රයේ කියන විදිහට අපේ කුසල මූල අකුසල මූල කියන දෙකම නොනැසී තියෙනවා. ඉතින් ඒකෙන් අර මතුවෙන ආකාරයේ යම් අරමුණක් මතුවෙනකොට අයෝනිසෝ මානසිකාරයේ යෙදුනොත් අනිවාර්යයෙන්ම අකුසල මූල මතුවෙලා අකුසලයට සම්බන්ධ වෙන බවක් වැටහෙනවා තේරෙනවා. ඉතින් ඒකයි සතිය සතිමත් වීමම ඒකද ඔබතුමා කිව්වා වගේ සතියෙන් දීර්යෙන් ඒවා මැඩපවත්වා ගන්න අකුසල් සිතුවිලි එන්න තන අකුසල් සිතුවිලි එන්න නොදී පවත්වා ගන්න අකුසල සිතුවිලියක් ආවනම් ඒ අකුසල සිතුවිල්ල ඉතාමත්ම ඉක්මනින් වෙන දෙකින් අපි විස්ථාපනය කරලා හරි මත් නැත්නම් කුසල අරමුණක පිටලා හරි අපිටම කරගන්න සමන්තම කරගන්න වැරද්දක් හැටියට දැකලා ඉවත් කිරීමටදී නිරන්තරයෙන්ම උත්සාහයක් ගන්නවා. ඒක හැම අවස්ථාවකම සිත දිහා බලනකොට ඇති වෙන දෙයක්. ඒකට නියම විදිහට ප්‍රතිකාර කිරීම සමන්ත දැන් අපි අහලා තියෙන පුරුදු කරන ධර්මයේ තුලින් කරගෙන යන්න උත්සාහයක් ගන්නවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේක ඇහුනමත් හිතෙනවා අපේ කුසල අපි හිතනවා ගොඩක් අපි කුසල පැත්තට බර වෙනවා කියලා. නමුත් කොයි වෙලාවක හරි අකුසල මූල තියෙනකන් ඒ අකුසල මූල මතුවෙන්නත් පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඒක නිසා අපි තමන් තුළ අකුසල මූලයක් හේතුවෙන් අකුසලයකට බර වුණොත් ඒකේ අවස්ථාවෙදී දැනගෙන විනාශ කරන්නත් අපි මම පෞද්ගලික උත්සාහ කරගත යුතුයි කියලා මටම අවවාද කරනවා. ඒ වගේම වෙන කෙනෙක් අතින් යම්කිසි බාහිර පුද්ගලයෙක් අතින් යම්කිසි අකුසලයක් වුණත් නැත්නම් සමාජයට නොගැලපෙන දෙයක් වුණත් කරොත් ඒකට සමාව දීමක් හැටියටත් මට තේරෙනවා මේක මේ දේශනාව ප්‍රයෝජනවත් වෙනවා කියලා. මොකද ඒක ස්වභාවයක්. අකුසල මූල තියෙනකන් ඒ අකුසලෙ මතුවෙනවා. නමුත් පසු කාලෙක ඒ අකුසල නොසිඳිච්ච කුසල මූල තියෙන නිසා මට වඩා වේගකින් ඉදිරි ගමනක් යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ නිසා කිසිම කෙනෙකුට කොයි වෙලාවකවත් විවේචනාත්මකව බැලීමක් නොකළ යුතුයි කියන එකටත් මටම අවවාද කරගන්නවා මේ විශේෂයෙන් මේ දේශනාව ඇසීමෙන් පසු. එතින් මම හිතනවා අනිත් කල්යන මිත්‍රයන්ටත් ඒක තේරෙන අවස්ථාව ලබා දෙමින් මම නිහඬ වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අංගය දිලෘක් මහතා ඔබතුමාට කියන්න. අවසරයි සත්‍යජිත් මණි. අවසරයි කල්යාණ මිත්‍රනි. හැම දිනකටම තෙරුවන් සරණයි. මම තන්නේ අපි සත්‍යිතම අපිට පසුගිය වතාවේ ඒ නවත්තපු තැන ඉඳන් ඉදිරියට අපිට මම හිතන්නේ පුරුෂේන්ද්‍රී සූත්‍රය එක කියවන්න කියලා අවස්ථාවක් ලබා දුන්නා. ඒ වගේම ඒක පැහැදිලි කිරීමට ආරම්භයක් ගත්තා. ඉතින් මම පුරුෂේන්ද්‍රී ඥාන සූත්‍රය සමා වෙන සත්‍යිතම පුරුෂේන්ද්‍රී ඥාන සූත්‍රය මම එක කියුවා. ඇත්තටම මේ සතියකට විතරදී ඉතා ඉතාමත්ම බොහොම පින් එක සාකච්ඡාවට ගත්ත එක ගැන මම හිතන්නේ දෙවා දෙයාකාරයක් ගැන සත්‍යජිතමා අදහස් කරා. එකක් තමයි කුසල මුල් තියෙනවා නම් යම් යම් අකුසල ධර්ම පැමිණියත් ඒ අය පරිහානියටපත් වෙන්නේ නැහැ කියන එක. අනිත් පැත්තෙන් අර දෘෂ්ටිය වැඩිලා නැත්තම් යම් යම් කුසල ධර්ම ඇති වුණත් කුසල ධර්ම කුසල දේවල් වැඩුණා අලෝභ ආද්වේෂමෝ දෘෂ්ටිය සකස් වෙලා නැති නිසා ඒ අය පරිහානියට යන්න පුළුවන්. අනේ දෙක මං හිතන්නේ සත්‍යිතම සඳහන් කළේ දෙයාකාරය. ඉතින් මට මේක ඇහෙනකොට ඇත්තටම කරුණා දෙකක් වෙන සිද්දට ආව. එකක් තමයි අදහනක් මේක අප්‍රමාදීව කරන්න ඕන දෙයක් කියන එක ගැන අදහසක් ආවා. මොකද අපි දෘෂ්ටිය කියන එක බොහෝ වෙලාවට අපි අහගෙන දැනගෙන මොකද්ද හරි මොකද්ද වැරදි කියලා. මොකද අපි මේ ස්වභාවය මේ සිත කියන එකම සකස් වෙන තියෙන දෙයක් නිසා ඒ අපි අහලා දැනෙන දේවල් ඒ අනුව තමයි මේකේ තියෙන සංකල්ප මේව ගොඩනගන්නේ. ඉතින් යම් වෙලාවක නිවැරදි ධර්මය අහලා ඒක නිවැරදි වටහා ගන්න පුළුවන් නම් මම හිතන්නේ එතන ඒ අවස්ථාව හැමතිස්සෙම ලැබෙන්නේ. ඉතින් ඒක නිසා එක පැත්තකින් හිතුනේ මේ කන් ඇස්කන් මේවා අපිට දුකයි කියකේ ඉන්න එකත් හොඳයි. ඒක අනිත් පැත්තෙන් මේවා වැඩ කරන වෙලාවේ මේවා අහගෙන ඉන්න පුළුවන් වෙලාවේ අඩු ගානේ පැය භාගයක්වත් එක තැනක ඉන්න පුළුවන් තත්ත්වයක මේ ශරීරයේ තීන වෙලාවේ මේක තේරුම් ගන්න ඕනේ නේද කියන තේරු හිතට ආවා. අනිත් පැත්තෙන් සත්‍යජිතමනි ප්‍රශ්නයක් වශයෙන් ආවේ දැන් මෙතනදී කුසල මුල් කිව්වහම ඒක දෘෂ්ටිය සකස් වීමක් වශයෙන් බලන මුතුම සඳහන් කළේ මේ දෘෂ්ටි කොයිතා දුරකට සකස් වෙලා තියෙන්න ඕනද මේක ස්ථාවරක් වශයෙන්. ඒ කියන්නේ අර කොච්චර අකුසල් පසුකාලීනව පසු අකුසල් ඒ දේවල් ආවත් අර දෘෂ්ටිය යම්කාරයක ස්ථාවරයක් තියෙන. දැන් අපි උදාහරණයක් වශයෙන් මේ සීලයක් වශයෙන් අපි දැන් මේක දෘෂ්ටි කියලා කියන්නේ මොකද්ද කියලා කියන්න හොඳ බුදුසන්න. එතනදී මම අදහස් කරේ සත්‍යජිතමනි දැන් අපි පංචින් රකින්නනේ දහලක්ෂණි කර්මයේ තියෙන කර්ම ඵල විපාක. අර අපි දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවනේ. ඒ නැතුව මේ කර්මයේ ඵල විපාක තියෙනවා. මේවා මේ මෞපියෝ ඒ වගේ අය ඉන්නවා. එතකොට මේවා අවබෝධ කරගත්තු ශ්‍රමණ බ්‍රාහමණය ඉන්නවා. මේ තථාගතයන් වහන්සේ වගේ මේ අවබෝධ කරගත්ත අය ඉන්නවා. මේ ලෝක ස්වභාවය එතකොට මේ උපදීම මේ පිළිබඳ අවබෝධ කරගත්තයි මේ සංසාරය පිළිබඳ. එතකොට උපදින්න සත්‍යයෙන් ඉන්න මේ ආදී වශයෙන් මේ පිළිබඳව අපි එකක් අහලා දැනගෙන තිබීම මෙහෙම දේවල් තියෙනවා කියලා. අනිත් පැත්තෙන් අර අපි මේ යම් ආකාරයකින් මේවක් අපිටුලින්ම අපේ මේ ඇති වෙන සිත තුළ ඇති වෙන දේවල් මේ කය දැනන දේවල් තුලින් මේවා යම් ආකාරයකට තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම බැලුවාම මේ දෘෂ්ටිය දැන් කර්මේ පාකේ පිළිගන්නවා කියන එක එකක්. අනිත් පැත්තෙන් කොච්චරම් තුලට ඒක අපේ හිතට වැඩිලා තියෙනවද කියන එකක්. එකක් අපිට මේ පැත්තෙන් ගත්තත් ඒ කියන්නේ දැන් සමහරවිට කර්මය කියන එක හිතට හොඳට කර්මය පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒක නිසා සමහරවිට පාප කර්ම වලට නොවිලඹෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු සත්ත්ව ඝාතනය, එහෙම නැත්නම් සොරකම් කිරීම වගේ දේවල් අපි පස්පවින් එහෙම නැත්නම් ඉතිහාගිය බෑන් ගලකලා සිටිනවා. නමුත් සමහරවිට සිටිය ඇති වෙන ද්වේෂයන්, සිටිය ඇති වෙන ලෝභ තත්ත්ව, දැන් මේවා එච්චරම මට හිතෙනවා ඒ කර්මපත වලටම අහුවෙන ඒක යහවෙන තත්ත්වයක් නැද්ද කියලා. ඉතින් එහෙම බැලුවාම ඒක දෘෂ්ටිය සකස් වෙච්ච තත්ත්වයක්ද? එහෙම බැලුවාම එහෙම නැති තත්ත්වයකදීත් පරිහානියට පත් වෙන්න පුළුවන් සත්‍යජිතමු. තෙරුවන් සරණයි. සාමා වෙන්නේ අන්තිම ටික පැහැදිලි මදි වුණා. මේ අන්තිම ප්‍රශ්න යාම මොකන්ද කියලා වෙන කාට හරි දෙනවද දාන්න මට නම් ඒක පැහැදිලි මදි වුණා. එක්ක මගේ අවධානය යොමු කරන තමයි දැනුම් මදි නිසා. ඒක ආයෙත් කියන්න පුළුවන් නම් මම සමාවන්න මම කැමතියි. එහෙමයි. සමා වෙන සත්‍යෙතුනි මම අදහස් කළේ දැන් අපි සිල් රකින්න සිල් දැන් එකක් සිල් රකින්න ප්‍රධාන හේතුවක් තමයි සීලය රකින. ආරක්ෂා කරන්න මේ කර්මයේ පිළිබඳ විශ්වාස කිරීම එකක් තමයි. දැන් සත්ව ඝාතනය කළොත් සතුන් මැරුවොත් කොහෙද යන්නේ කියලා අපිට ඒක ගැන අපිට විශ්වාසයක් තියෙනවා. අපි හොඳ ඒ වගේම තමයි අන්නයිගේ දේවල් ගැනීම, කාම මිත්‍යාචාරය, මේ වගේ මත්පැන්, මේ වගේ දේවල් වලට යොමු වීමෙන් මේ යාත්මෙත් මේ ජීවිතේ පරලවත් සුගතියක් වෙන්නේ නැහැ කියන එක දන්නවා. ඉතින් ඒක නිසා ඒවෙන් ඈත් වෙලා සිටිනවා. නමුත් හිතට ඇති වෙන ක්‍රෝධයන්, ද්වේෂයන්, ඒ වගේම අර අනිත් සඳහන් වෙන ඔය දස කුසල් වලින් සඳහන් වෙන අභිජ්ජා ව්‍යාපාද මේවා ඒවයිනකොට ඒවා අර කර්ම ඒවත් කර්මයට සම්බන්ධයි කියන එක ගැන ලොකු අවබෝධයක් කියන්නේ නැහැ. මොන මොකක් හරි හේතුවක් නිසා එහෙම වෙන්නේ. ඒ දෘෂ්ටිය සකස් වෙලා මදි නිසාද සත්‍යයෙන් මට අහන්න ඕන කරතුනේ. අර දැන් කොච්චර අකුසල ආවත් එක කොටසක් ඔබතුමා සඳහන් කළා කුසල් මූලික තියෙනවා නම් ඒක පහළට යන්නේ නැහැ කියලා. ඒ කොච්චරක් ස්ථාවරව තියෙන්න ඕනද දෘෂ්ටිය කොයි කොච්චර දුරට, ඒ කියන්නේ සෝතාපට්ටි වගේ සෝවාන් මාර්ගයේ ඒ වගේ ස්ථාවරයක්ද අපි කතා කරන්නේ මෙතනදී? ඒ වගේ ප්‍රශ්නයක් මට තමාවෙන්න මේක මට පැහැදිලි කරගන්න ගොනු කරගන්න අපහසු නම් තෙරුවන් සරණයි. තවත් තේගෙන කතා කරන්න අපිට ප්‍රශ්නේ පැහැදිලි. අපි ආයෙත් කතා කරමු ඉගෙන. සෞන් අනිත් කල්ලාන් මිත්‍රයන් මිතුරුවෙනුත් කතා කරන්න. ශ්‍රීමති මාත්මී මම ඔබතුමිට වෙන්න. තෙරුවන් සරණයි සත්‍යජිතුමා. මම මේ දේශනාවේ කරගෙන යනකොට මට ඔළුවට ආවේ දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙහෙම කුසල අකුසල දෙකම කරනවා. අකුසල බහුලව තියෙනවා. නමුත් පසුව කුසල මූල මතුවලා එනවා කියලා. එතකොට දැන් උදාහරණයක් දෙන්නේ කුසල මූලේ නිසා කුසල් මතුවලා එනවා. මතුවලා එනවා. කුසල මූලේ නිසා කුසල් මතුවලා එනවා කියලා. එතකොට ඒ විදිහට දැන් හොඳ බීජ වර්ගයක් හොඳ පොළවක දැම්මොත් හොඳට සරු ගහක් හැදෙනවා. දැන් කුණු ගොඩක මඩවලක ඒ වගේ තැනක දැම්මොත් කුණු එලා පල් වෙලා මැරිලා යනවා. එතකොට ඒ වගේ වෙනකොට ඒ දැන් කුසලය කියන එක, කුසලය කියන එක බීජයක් නම් ඒ කුසලය පැලවෙන්න හොඳ බිමක් හදන්න ඕනේ කියන අදහසක් හිතුනේ. එතකොට ඒ සඳහා සීලය, සිල්වත්ව සිතින් කයින් වචනෙන් කරන අකුසල වලින් තොර වෙලා, ඊළඟට නීවරණ වලින් සිත පිරිසිදු කරගෙන ඒ කුසල බීජ වැඩෙන්න අවශ්‍ය සුදුසු පරිසරයක් සකස් කරගත යුතුයි නේද කියලා හිතුනේ. ඒකට විශේෂයෙන්ම එක එක මට විදිහට, ඒ කියන්නේ මම කරන දෙයක් නෙවෙයි මේක තියෙන මේ මේ කුසල මූල හරි අකුසල මූල හරි ඒ තියෙන ඒක මේ ඒකට අවශ්‍ය තැනට යොමු වුණාම එතනදී ඒක ක්‍රියා කරනවා කියන හැඟීමකුයි මට මතුවෙන්නේ. දැන් හොඳ පරිසරයක ඉන්නකොට අකුසල මූල ඇති වෙන එක අඩුයි. කුසල මූල කුසල චේතනා තමයි ඇති වෙන්නේ. නමුත් ඒ අවස්ථාවකදී වුණත් අකුසල මූල තියෙනවා නම් අකුසලයක් ඇති වෙන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තත්. ඒ කියන්නේ අකුසලයේ කීපියත්, ඒ කියන්නේ අකුසල කියන්නේ නරක පරිසරයක හිටියත් ඒ කුසල මූලයක් තියෙනවා නම් ඒකෙන් අත්මිදෙන්න පුළුවන්, කුසල මූලයේ ශක්තියෙන් අත්මිදෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා හිතෙනවා. මොකද සමහර අවස්ථාවලදී මම අහලා තියෙනවා නැටුම් ගැවුම් ඒවට ගිය අය ඒ අවස්ථාවේදී ඒ කරන අතරතුරේදී කුසලයේ පැත්තට නුඹ වෙලා එතනින් අතරලා මගහැරලා යන කතාවක්. ඒ වගේම මහාන වෙලා හිටිය කට්ටියත් මහාන කමෙන් අතරලා ගිය තැනක්. ඒ දෙපැත්ත බලනකොට මට පේන්නේ මේ කුසල මූල කුසද මූල කියන දෙක තමයි මේ අපිව තමාව පාලනය කරන්නේ. ඉතින් මේක හදාගන්න තමයි මේ බුදුහාමුදුරන්ගේ ධර්මය වන කියන එකයි මට මේකෙන් තේරුම් ගත්තේ. තිරුවන් සරණයි. හොඳයි, කරුණු බොහෝ කියවෙච්ච නිසා අපි ඉගෙන සාකච්ඡා කරමු. අර අපි මුලින්ම සඳහන් කර වචනයක් තිබුණා විපස්සනා අවබෝධය කියලා අපි වචනයක් කිව්වා. විපස්සනා අවබෝධය කියලා ඒක හොඳයි. විපස්සනාවෙන් ඇති වෙන අවබෝධය තියෙනවා. එතකොට අර ඔක්කොම දේවල් වලට සම්බන්ධ වෙලා මේ කියවෙන්නේ හවලාගේ නෙවෙයි, අපිට තියෙන සංකප්ප ගැන. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කරන දේ තමයි උන්වහන්සේට පේනවා එක එක සත්වයන් ගේ මතු වෙලා ඇවිල්ලා තියෙන જાති තියෙනවා ඇතුලේ තියෙන જાති තියෙන. ඒ මතු වෙලා තියෙන જાති වලින් තීරණය කරන්න බැහැ මොකද යටි හිතේ ඒ අකුසල මූල හරි කුසල මූල හරි තිබුණාම ආය කාලෙක ඒව මතු වෙලෙනවා. දැන් මේ කතන්දරේ මතක තියාගන්න දේවදත්ත භික්ෂුන් වහන්සේ ගැනයි මේ මාතෘකාව ආවේ කියන එකත්. එතකොට දැන් අර සීලය වගේ දෙයක් කියනකොට සීලේ ඒක බුදුහන්ට ආදරෙන් රකින්න දෙයක් කියලා අපි දැනගන්නවා. ශ්‍රද්ධාව කියලා අපි කිව්වා අපි මේ ධර්ම සාකච්ඡාව විතරක් කියන බුදුහාන් කියන ගෞරවාන්විත සෙනෙහස නිසා උන්වහන්සේ මගේ සාසුනස මම මේක කරනවා කියන්නේ. ඊට පස්සේ එනවා අර හිරියෝතප් ඇවිල්ලා පාප මේ ඉබ්බයි ඇති වෙලා මියර් කම්ම විපාක කිවි ඒ කම්මස්සගතා ඥානය ඇවිල්ලා ඒක ටිකක් දියුණුම ඥානයක් ඒ කොහොම හරි මේක තේරලා එකෙන් අයිමින්ට හදනවා. අර අකුසල දස අකුසල කම්මවල යන අර අභිජ්ජා දෝමනස්ස මිච්ඡාදී ඒවා මේ අරවට උදව් කරන මේ ඉන්දන හැටියට තියෙන්නේ. ඒවා කම්ම පත වෙලාම එන්නේ නැහැ එකපාරට. ඒවත් එක්ක ඇවිල්ලා මේව පිට වුණාම තමයි මේ කම්මපත බවට පත්වල යන්නේ. ඒවා තියෙනවා. ඒවා තමයි අකුසල මූල හැටියට තියෙනවා බැලුවාම අර ලෝභ දෝෂ මෝහනේ අකුසල මූල ඒවා. ඒවා තියෙන නිසා තමයි මේව මතුවල ඉන්නේ කියන්නේ. ඒ ඔක්කොම කාරණා බැලුවාම ඒ ඔක්කොම කතමින් අවදාහන මට මතක් වුණා එක පාට මේගේ සූත්‍ර අපි ගෙන ගත්ත කාලයේ. මේගේ සූත්‍රයේ අර භික්ෂුන් වහන්සේ නම බුදුහාමුදුරන්ගේ අයින් වෙලා ගිහිල්ලා මේ බුදුහාර එපා කිව්වා එතෙන්ට යන්න තියා ගිහිල්ලා භාවනා කරන්න ඕනේ කියලා. ඉතින් භාවනා කරන්න ඕනේ කිව්වහම ඉතින් යන්න දෙනවමනේ. නමුත් එතෙන්ට ගියහම භාවනා වුණේ කාමරා කාමචන්ද ව්‍යාපාද හොල්මන් කරන්න පටන් ගත්තා. තිබුණාට ඇත්තටම අර කිව්වගේ බුදුහාර ළඟ ඉන්නකොට එයා තිබුණේ යාට. සමහර ගුරුන් ළඟ ඉන්නකොට මේ සතියක් දෙක හිතෙන්නේ අපිට නම් ආයේ කවදාවත් කෙලෙසෙන්නේ නැහැ කියලා. ඒ අර ඒ තමයි අර කල්යාණ මිත්‍රතාවේ අනුභවය. නමුත් එළියට ඇවිල්ලා ඊළඟ මේ ට්‍රැෆික් ලයිට් එක ළඟට එනකොට එක්කෝ ඉවරයි වගේ. මෙන්න මේ මේගී සූත්‍රයේ හොඳ වචනයක් තියෙනවා. අපරිපක්ඛායි මේගිය චේතෝ විමුක්තියා අපරිපක්ක ඒ කියන්නේ මෝරල ආවි නැති. චේතෝ විමුක්තියට ඒක මෝරන්ට කරුණු පහක් වෙනවා. ඒ හොන්න දැන් ඒක අති ඔය ඔක්කොම කතාවල සම්බන්ධ වෙන්න පුළුවන් තැනනේ. මම පාලියන කියා කියලා පළමු එක තමයි කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහයෝ කල්යාණ සම්පවංකෝ. කල්යාණ මිත්‍රමුණුත් කල්යාණ මිත්‍රෙක් වෙනවා යහපතට උදව් කරනවා යහපත සඳහා නැඹුරු වෙනවා. අප අපගෙනම මේ ආධ්‍යාත්මික අභිමාන ඇති කර ගන්න උන්නේ. ඉඳහිට මේ මතුවල එනවා මේ පොරිපු පුරන්න වගේ එන જાති තියෙනවා. නමුත් ඒවට එච්චර තනක් දෙන්නේ නැතු ඉන්න ඕනේ. ඒ වගේ දිහිතේ පුපුරු ගන්න જાති. ඊළඟට දෙවෙනි එක තමයි සීලවා හෝති පාති මොක්ක සංවර සංගුතෝ විහෙරති. අපි වචන දාන සිල්වත් වෙලා සිල්වත් වෙනා කියන්නේ බොහොම ඒක බාරගත්ත දෙයක්. පහක් බාරගත්තා නම් පහ ආදරෙන් කරනවා. අට කරන්න හදන්නේ පහ ගන්න. අත ගත්තොත් 10 කරන්න හදන්නේ. ඒ බාරගත්තදී ආදරෙන් කරනවා. ආචාර ගෝචර සම්පන්න. Taman කොහොමද ඉන්ටෝනි කියලා දන්නවා. කොයි තැන් වලටද යන්න ඕනි කියලා දන්නවා. ගෝචර සම්පන්න කිව්වේ ඒක. ආචාර සීලී වෙනවා. ඒ වගේම ගෝචර සම්පන්න කියන්නේ Tamanට ගැළපෙන තැනට පමණයි යන්නේ. අනුමත්තේසු රජ්ජේසු බය දසාවි. පුංචි පුංචි අඩුපාඩුකම් ගැන ටිකක් බය දකින්න උනාර කලින් කීවේ මේ සමහ දැන් අර කායින් වචනෙන් කෙරෙන ජාති නැහැ. නමුත් මනසේ ඒ මනෝපා ක්‍රියාතික එනවා කියලා අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදීප්ති මතුවල එනවා කියලා මිච්ඡාදීප්ති නැන කන්නේ නමුත් අභිජ්ජා ව්‍යාපාද එනවා ඉඳීත් කියලා ඒ වගේ වෙලා ඒවා දැනගන්නේ. එතකොට ඒ වගේ දේවල් එනකොටත් ඒ අවබෝධය හොඳයි. මම කොච්චර හොඳ වෙන්න හැදුවා මෙන්න මේකත් එනවා නේ කියලා බය දස්සාවේ කීවයක්. ඒක සීලයට සම්බන්ධයි. නමුත් ඉන්ද්‍රිය සංවරයත් එක්ක ආවහම ඒක හොඳයි බලන්නේ. ඒකෙම ඒක දෙවෙනි කාරණේ මේ අර නොමේරු විමුක්තිසිත මෝරන්නට. තුන්වෙනි එක හොඳ වචනයක් තියෙනවා. යායන් කතා අභිසල්ලේකිකා කෙලස් අඩු කරන්න කෙලස් ලියලා දාන්න කෙලස් යතු ගාලා දාන්න උදව් කරන කතා කරන්නේ. කෙලස් වල තවත් පොතු වෙන්න තවත් රවුමක් මේ එතෙන්ට දා જાති නෙවෙයි කියන්නේ. අභිසල්ලේකික ගැඹුරු මනස තැම්පත් කරන්නට ඒ මනස ගැඹුරටම තැම්පත් කළ දාන්න ඇතුළට හරවන්ට අපි ඉගෙන ඇතුළ දකින්ට විපස්සනා අර ඉංග්‍රීසි වචනේ හොඳයි ඒක තේරුම් ගත්ත ඉන්සයිට් කියලා ඒ වචන දෙකට කඩල වගේ බැලුවොත් ඇතුළ දකින්න ඇතුළේ අර මතුවෙන එක විපස්සනා අවබෝධය. චේතෝ විවරණ සප්පාය සිත කියන එක මතු කරගන්න විවරණය කරලා බලන්න එරලා බලන්න නැත්නම් බෙදලා බලන්න උදව් කරන කතාවෙන්ට ඒකාන්ත නිබ්බිදා සසරගෙන නැලබිලි කතා අහන්න නෙවෙයි කොතන හිටියත් ඒ අවබෝධය තමයි ඕනෙ ඉන්ඩෝනේ කියලා. එතකොට ඒ සඳහා තාමව උත්සාහවල දල්හ පරක්කම් දැඩි උත්සාහයක් යෙදෙන්න ඕන. මේ එහෙමෙන් කරනවම නෙවෙයි අනික චිත්ත දුරෝ කරන වැඩේ අයින් කරලා දාන්න. විපස්සනාව අර මූල කර්මස්ථානේ පුළුවන් හැමතිස්සෙත් කුයිතරම් කාර්යබහුල වුණත් පුළුවන් හැමතිස්සෙම ඒක ගන්න උත්සාහ ගන්න. අන්න ඒක හතරවෙනි. ඊළඟට උද්‍යත්තගාම්‍ය පඤ්ඤාය. අපි වචන ඉගෙනගෙන තියෙනවා. නමුත් ඒකට අවබෝධයේ ඒක උළුවට යන අඩුයි. මේ උද්‍යත්තගාම උදය තියෙනවා අත්තගාමි තියෙනවා. මතුවෙලා එනවා පපංච කේනේවා පපංච කියලා කියන්නේ ඕනම දෙයක් කරනකොට මොන හරිද ප්‍රපංච කියලා මම එතෙන්ද කිව්වේ මේ එන ඕන දෙයක් මදුපින්ඩික සූත්‍රයේ ටික ඇතුළතරන්නේ මේ හොඳද ඒක වචනේ ආව ඔළුවට එක පාඩයකින් සයි වචනේ ඔක්කොටම සමාන කරලා ගන්නත් මේ හැම දෙයක්ම phenomena එකක්ම සංකල්පයක්ම සංඥාවක්ම වින්දනයක්ම උදයත්ත ගාමිනියා මතු වෙලා එනවා අතුරුදහන් වල යනවා. අර කලි නොතිබීම හටගෙන ඉතුරු අතුරුදහන් වෙනවා කියලා අපි අහන්නේ නිතර ඒ වගේ. මතු වෙලා එනවා අතුරුදහන් වල යනවා ඕනම දෙයක්. එතකොට අර ස්විස් අවකාශයේ පේන්න පටන් ගන්නවා. ශුන්‍යතා ඒ ස්පේස් එකේ පේන්න පටන් ගන්න. ආකාශ සංඥාත නෙවෙයි. අනන්තාවකාශාත්මකව තේරෙනවා වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි දෙයක් තේරෙනවා එතකොට. ඒක තමයි උද්‍යත්ත ගාමිනි පඤ්ඤා. ඒක අරියාය නිබ්බේධිකාය. සම්මා දුක්ඛක්ඛය ගාමිනිය. ඒ අර ඒකෙන් සමන්නාගත වෙනවා. ඒත් පුණජපරම් මේගේ බික්කු පඤ්ඤමා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා. සම්පූර්ණ දුක කියන එක ඉවරය කරලා දම දාන්න. නිමා කරලා දාන්නම අර උද්‍යත්ත ගාමිනී පඤ්ඤා වෙනවා. මොකද තමන්ට අත්දකින්න එන ගින්දනය කරන්න පුළුවන්, එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. රූප වේදනා සංඥා සංඛාර විඥාන ඒ හැම තත්වයක් මතුවෙලා ඇවිල්ලා අතුරුදහන් වෙනවා. ඒතර මතුවෙලා අතුරුදහන් වෙනකොට වනම් ශුන්‍යතාවයක් තුළමයි එන්නේ. ශුන්‍යතාව කියනකොට අර ශුන්‍යතාවේ වර්ග තියෙනවා. මේ අර චූර ශුන්‍යත වගේ සූත්‍රවල කිව මේකෙන් ශුන්‍ය මේකෙන් ශුන්‍ය මේකෙන් ශුන්‍යයි ඒක කණේ කොහොඳයි. එක දෙයකවත් අත්‍ය කියලා දෙයක් නැහැ කියන එකින් ශුන්‍යතා තත්ත්වයට යනවා. උන්නේ පහ තම මේ හේතු වෙන්නේ ඔය ටික වර්ධනය කර ගන්න. අර අපි දැන් අකුසල මූලයේ අයින් වෙලා කුසල මූලයේ වර්ධනය කර ගන්න කෙනෙක් කතා කරේ. එතකොට ඊළඟට බුදුහාමුදුරේ ඉස්තින් දෙමි කියනවා මේගේ කල්යාණ මිත්‍ර තත්වයට ආවොත් එයා සීලවත් භාවයට යනවා. සීලවන්ත භාවයට ආවොත් එයා අර හොඳ කතා අහන තැන්වලටම ඒ වෙන ඒ පැත්තටම නැඹුරිනවා. ඒ නිසා එහෙම වුණ එක්කෙනා උත්සාහවත් වෙනවා අකුසල ධර්මයන් අයින් කළ කුසල ධර්මයන් වඩා ගන්න. එහෙම එක්කෙනාට ප්‍රඥා වැඩෙන්න පටන් ගන්නවා. අර පටන් ගත්තේ අර කල්යාණ මිත්‍රතාවයෙන්. එහෙම කළ ඊට පස්සේ බුදුහාම කියනවා ওই ටිකේ ඉඳලා ඒක අහපු ප්‍රශ්න හොඳයි අප කාටත් ඒකෙන් මොකක් කරුණු දින ගන්න පුළුවන්. හත් කරුණු හතරක් ඊළඟට වඩන්න ඕන. අර උද්‍යත්ත ගාමිනී පඤ්ඤාව තේරුම් අරගෙන අසුභා භාවීතබ්බා රාගස්ස පහනාය රාගයේ කියන එක බැඳිල්ල කියන එක අඩු කරගන්නත් රස විඳින්න හදන ගතිය අඩු කරාන්ට අසුභය වඩන්න. ඒතේ රාගයේ කියන එකට මෙදර්ණ සාකච්ඡා අපි තේරෙන්න කතා කරන්නේ නේද අපි දන්න තේරුම් මෙත්තා භාවීතබ්බා යාපාදස පහනාය තරහවල් අමනාපකම් අයින් කරගන්න මෛත්‍රී සිත දියුණු කරන්න. ආනාපාන සති භාවීතබ්බා විතක්කු පච්චේදාය හිතේ කතා කිරිල්ල හිතේ කතා කරගෙන ඉන්න ගැටේ නතර කරන්ට නම් ආනාපාන සති වඩන්තු. එහෙම නැත්නම් මොනවා හරි හිත කතා කරන හිත සංවාදයේ කරන හිත සාකච්ඡා කරන අතීත අරමුණුත් එක්ක අතීත අරමුණුත් එක්ක අරගෙන අනාගතේට සාකච්ඡා කරන ඒ හිතේ කතාව ඇහෙන්න ඕන. දුවේට හම් ගන්න දෙන කොහෙදෝ මෙන්න જાති කියන සමහරලාට. ඒ නිසා ආනාපාන සතිය වඩන්න ඕන. අනිත්‍ය සංඥා භාවීතබ්බා අස්මිමාන සමුග්ගත මම කෙනෙක් කිය මේ මම කියලා කෙනෙක් දැන්ද පවතුන මම කියලා විශේෂ පුජ්‍යලෙක් වැඳෙබෙනවා කියන එක අයින් කරගන්න අනිත්‍ය සංඥාව දාන්න. මොකද අර උද්‍යත්ත ගාමිනී කිව්වේ ඒක. අනිත්‍ය සංඥාව අස්මිමානය නම් අනිත්‍ය සංඥා වෙනිසා අනත් සංඥාව මතුවෙලිනවා. අනත්ත සංඥා සන්තාති අනත්ත සංඥේ අස්මිමාන සමුග්ගාතම් පාපුනාති තිත්තේ ධම්මේ නිබ්බාන. ඒ කියන්නේ මේ ඇහැකන දිවනාසයේ මනෝ කියන එක තියෙනකොටම දහවලාගේ හිතක් කියලා අපිට දැන තියෙන ඒ ඒ කයේ තියෙනකොටම ඒක ක්‍රියාවක් කරගන්න පුළුවන්. කියන එක උදාහරණ කියන. ඔය ඒ මේගි සූත්‍රෙට ගිය අර කරුණ ටිකට එන්නට. එතකොට මම තව කතා කරන්නම්. හොඳද? මාසයක්ම කතා නොකර හින්දා. අර සූත්‍රය ඉවර කරගන්න. හොඳද? ඒක කතා කරා. එතෙන්දී ඊළඟ යුගයේදී ඊළඟ දෙකක් එනවනේ එතෙන්දී තුන්වෙනි එක සමහර ඇත්ත කුසල ධර්මක් තියෙනවා අකුසල ධර්මක් තියෙනවා බුදුහාමුදුත් කියනවා මස්ස පුද්ගලස්ස විජ්ජමනාපි කුසල ධම්මා අකුසලාපි ධම්ම. එහෙම ඒ වුණාට පස්සේ කාලෙකේ බුදුහාමුදුරට පේනවා මේ පුජ්ජල නත්ති මස්ස පුද්ගලස්ස වාලග්ග කෝටි නිතුද්දන මත්ෝපි සුක්ඛෝ ධම්ම. මේ අස්සවල්ගේ කියන්නේ මබිලක් ඔබන්ට පුළුවන් තරම්වත් හිදසක් නැහැ කුසල ධර්මයක් තියන්න. සමන්නාගතෝ යං ඒකන්ත කාලකු අකුසලේ හිදම්මේහි. සම්පූර්ණෙන් ඒකන්ත කාලකේ සම්පූර්ණ කලු පාට වෙච්ච අකුසල ධර්මයන්ගෙන්ම යුක්තයි යා කියලා. එයා ශරීරේ ඉවරුනහම ශරීරේ නතර වෙච්ච වෙලා දවසට ඊළඟ උප්පත්ති කරා සේන්දු වෙන්නේ යාවෙන්නේ නිරේ තත්ත්වයකට. ඒ පංච උපාදාන කන්ද සේන්දුල යන මෙන්න තැනකට. ඒ වගේ නපුරුම තැනකට යන්නේ. ඒ මොකද අර බීජ කුණු වෙලා කියලා බුදුහාම දෙන්නේ කියන්නේ. එයා කොහේ දැම්මත් පැලවෙන්නේ නැහැ. කුණු වෙලම ගිහිල්ලා. ඊළඟ එක. ඒක තේරුම් ගනිමු අපි. අර දේවදත්ත වගේ භික්ෂුන් වහන්සේ නමකට තමයි කිවි. බැරෑරුම්ම අකුසල කර්ම වලට සම්බන්ධ වුණා පාප මිත්‍රතාවය නිසා තමයි කියවා. සමහර පුජ්‍යලේග්ග හිස දකින්නවා මේ බුදුහන් ආනන්දහන්ට කියනවා සිදාහං ආනන්දේ කච්චම් පුග්ගලං චේසා චේතු පරිච්ඡ පජානාමි. උන්වහන්සේගේ බුදු සිතේ මතකිට යන සම්බුද්ධ සිතක් එතන තියෙන නිසා පේනවා විනිවිද තත්පරයකට කල්ප 40 කෝටියක් එහා දකින්නවා කියනවානේ. ඒ වගේ ඒ හිතන බුදු සිතක් කොච්චර පිරිසුදුද කියලා. හිමස්සක පුද්ගලස්ස කුසල ධම්ම අන්තර හිත අකුසල ධම්ම සම්මුඛී භූත. කුසල ධර්ම එයාට අතුරු දහන් වෙලා ගිහිල්ලා. අකුසල ධම්ම මත් වෙලා ඇවිල්ලා. අත්තිකෝ හිමස් කුසල මූලං අසමුච්චින්න. ඒ වුණාස කුසල මූලය කැඩලා ගිහිල්ලා නැහැ. සම්පි සබ්බේන සබ්බං සමුග්ඝාතං ගච්ඡති. ඒ වුණාට ඒකේ සම්පූර්ණෙන් කැඩලම යනවා කුසල මූලෙ. මත් තිබුණට මොකද සම්පූර්ණෙන් ඒක විනාශ වෙලා යනවා. ඒවම යම් පුද්ගලො ආයතින් පරිහාන ධම්මෝ භවිස්ති. ඒ විදිහට යා අනාගතේ පරිහාන තත්ත්වයට යනවා. ඒක උන්වහන්සේකට උදාහරණ කියන්නේ අඟුරු ගල් ගල් ගොඩකර දැම්මම නිවිල යනවා වගේ කියලා. මා හිතන හැටියට වෙන්න උදාහරණි. ඊළඟට ඒ කච්චම් පුද්ගලං චේසෝචේ පච්චේතෝ පරිච්ච පජානාම. සමහර පුජ්‍යලයන්ගේ සිත දකිනවම මෙයාට කුසල ධර්මක් තියෙන අකුසල ධර්මක් තියෙනවා. පස්සේ කාලෙක යාගේ කුසල අකුසල ධර්ම ඉවර වෙලා ගිහිල්ලා කුසල ධර්මයන් මත වෙලා ඇවිල්ලා ඒ වුණට අකුසල මූලයේ ඉව කැඩලා ගිහිල්ලා නැහැ. ඒක සම්පූර්ණයෙන් තම්පි සබ්බෙන් සම්මා සමුග්ගාතම් භගච්ඡති. ඒක සම්පූර්ණයෙන්ම විනාශ වෙල යන අකුසල මූලය. එයා කවදාත් පිරිහෙන්න යන්නේ නැහැ කියලා. හයවෙනි එක සමහර අයට කුසල අකුසල දෙකම තියෙනවා. ඒ වුණාට යාට අර වල්ගම විලක් අස්ස වලිගේක මාවිලක් ඔබන තරම් තැනකටවත් අකුසලයක් නැහැ. සම්පූර්ණයෙන් කුසලයෙන් මේ පිළතිය. අනවජ්ජෙහි ධම්මේතන වචනක් තියෙන නිවරි ධර්ම වලින්ම සුඛ ඒකාන්ත සුඛේහි අනවජ්ජෙහි ධම්මේහි සම්පූර්ණ පවිත්‍ර වෙච්ච කුසල ධර්මයන්ම ජීවත් වෙනවා. එයක් එතකොට ඒවා දිත්තේම කෙනා දිත්තේව ධම්මේ පරිනිබ්බායිසති. මේ ශාරීරිය සහිතින් දෙද්දීම මේ ඉන්ද්‍රිය හය සහිතින් දෙද්දීම යාර පරම සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්. පංච උපාදානස්කන්ධය තව තැනකට තේින් දෙන්න තරම් අගයක් දීලා නැහැ යාට. එයා අගයක් දෙන්නේ පංච උපාදානස්කන්ධයට. අගය දීමයින් කියලා දාලා. ඒ සාගෙයි අගයක් දෙන්න දෙයක් නැහැ මගේ. මගේ රූපය, මගේ වින්දනය, මගේ සංඥාව, මගේ සිතිවිල්ල මට දැනෙන විද්‍යය කියලා විඥානත්වය කියලා අගයක් දෙන්න දෙයක් නැහැ. මොකද කාටත් ওই ටික තමයි තියෙන්නේ. විස්තර ආකාරي විතරයි වෙනස් තියෙන්නේ. සම්මා සම්බුදු සරණයි බොහොම පිං එක් තමයි සූත්‍රය මං දැනගැනීම සඳහා පමණක් විදහාතගත විශාල උත්තේජනයක් එනවා මේ කල්යාණ මිත්‍ර සේවෙන් නිසා එතුත් කතා කරන්න සම්මා සම්බුද්ධ සරණයි අනිත්‍යර දහම් කරුණු පහදලා දෙන්න. සම්මා සම්බුද්ධ සරණ ප්‍රතිත්වමනි යන් තුවාඥා උතුමාණන්ට එක්ස්ප්ලේන් කරන්න. සර්වස්තම නේද මාස්නේ තුල හැමෝටම මේකේ ඇත්තටම අපිට ගැටියුතු බොහෝ දේ තියෙනවා. ඉතින් අපි බැලුවොත් එහෙම මේ අකුසල මූල කියනේවත් දෙමෙතෙන්දී මතුවලා එනවා. මතුවලා එනවා මේ අපේ මානසිකාරයේ වැරදි ආකාරයේ යෙදුනම කියන එක තමයි මම දැන් ටිකක් ගැඹුරින් කල්පනා කරනකොට තේරෙන්නේ. එතකොට මානසිකාර්ය පිළිබඳව අපි සැහැණ සැලකිලිමත් වෙන්න ඕනේ. මො යෝනිසෝ වුණත් අපි අකුසල මූලවලට ඉඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට කාම සහගත දේවල් කෙරෙහි ඇදිලා බැඳිලා යන්නත් ප්‍රපංචය හදාන්නත් ඉඩක් හම්බෙන්නේ නැහැ. අපි සිහි බුද්ධිය ඇතුව කටයුතු කරොත් මේ මානසිකාර්යත් සමග නැති වුණ තැනදිම සිහි බුද්ධිය නැති වුණ තැනදිම අකුසලයට බර වෙන ගතියක් දැනෙනවා. ඒක ප්‍රායෝගිකව අපිට තේරෙනවා. මුගක් වෙලාවට අකුසලයට යමු වුණාට පස්සේ තේරෙන්නේ මම හිතනවා ඒක ආර්ය භූමියට ඇතුළත් වීමත් එක්ක තමයි ඒක මේ අකුසලයට යන්න කලින් යනකොටම තේරෙනවා කියලා හිතන්න පුළුවන් නේ. ඒකේ වර්ධයක් දෙයක් තියෙනවා නම් ඒක පැහැදිලි කරලා දෙන්න එකත් ඉල්ලනවා කල්‍යාණ මිත්‍රින්ගෙන්. එතකොට අපි සිහිය පවත්වීම සම්බන්ධයෙන් තමයි මූලිකවම කටයුතු කරන්න ඕනේ. ඒ කරන්නත් අර ධර්මතා පහක් ගැන අපි සඳහන් කරා. අර කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඊළඟට සීලය, ඊයර විරියාදි වශයෙන් ඒ දේවල් නැතිව ඒවා බොහෝ සෙයින් උපකාර කරන. ඇත්තට මේ වගේ සාකච්ඡා සුදුසු සිද්ධ වෙන්නේ මේකයි. මේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් මේ වගේ අර අපි කතා කරන්නේ දස කතා තමයි අපි සාකච්ඡා කරන්නේ. සමාධි කතා, ඒ වගේම අර අල්පේච්ච කතා, අසංසග්ග කතා වගේ ඒවා කතා කරනකොටම අපිට හුඟක් උත්තේජනයක් ඇති වෙනවා. මේ මාර්ගයට පැත්තට තල්ලු වෙන අපේ ජීවිතය. ඉතින් ඒ සියල්ලත් එක්ක සිහිබුද්ධියෙන් කටයුතු කිරීම තමයි මහන්සි ගන්න ඕන කියලා තමන්ටම අවවාද කරගන්නවා මම. ඒ වගේ දේවල් තමයි අපිට කරන්න තියෙන්නේ කියලා. එහෙම නැති වුණොත් අපේ හිත අර සත්‍යතුමා කිව්වා වගේ අපිට උඟක් කියලා වට තේරෙනවා දැන් භාවනා වැඩසටහනකට ඒ වගේම සීල වැඩසටහනකට ගියාට පස්සේ ඒ දවස් තුන බොහෝම හිත හොඳයි. අපි හිතනවා අපේ හිත ගොඩක් සුවපත් වෙලා අපිට කාමයන් නැතිවෙන්නේ නැහැ, ද්වේෂයන් නැතිවෙන්නේ නැහැ කියලා. නමුත් අපේ මනසට ඒ වගේ අරමුණක් එනකොට, ද්වේෂී ඉදීමට හැකි අරමුණක් එනකොටම අපේ පුරුද්ද තියෙන්නේ ඒවා බාරගෙන ඉදිරියට යන්න, ඒ ද්වේෂ සාගර සිත් ඇති වෙන ආකාරය. නමුත් සතුටුමත්ව ඉන්න තාක්කල් අපිට පුළුවන්කම තියෙනවා ඒකෙන් මිදෙන්න. යම් කිසි විදිහකින් අපිට ද්වේෂයක් මතුවුනොත්, මතුවෙච්ච අවස්ථාවේ අපිට දැනනවා නම් මේක අපිට බාධාවක් කියලා, ඒ මගිනුත් ඇත්තටම ඉක්මනින්ම ඒක නැවත වරක් හරිගස්සගෙන ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම සීලය ගැන කියනකොට මතක් වෙච්ච දෙයක් තමයි දැන් ගොස් වෙලාවට අපි පංච සීලය ගත්තොත් එහෙම මත් දැන් හිතෙනවා ඇත්තටම අර මේ සතුන් මරණයකින් පෞසිද්ධ වෙනවා කියන එකක් නැත්නම් අකුසල කර්මයක් සිද්ධ වෙනවා ඒකට විපාක තියෙනවා කියනකට වඩා තැනක ඉන්නවා දෝ කියලා හිතෙනවා. මට හිතෙනවා මේ එහෙම දෙයකින් නිවන දුරස් වෙනවා කියන හැඟීම තමයි මට හුඟක් වෙලාවට ඇති වෙන්නේ. ඒ කියන්නේ වෙන එකක් තියා අපි අසපිනවන්න යම් දෙයක් බලන අවස්ථාවේදී පවා ඇති වෙනවා මේකෙමුත් නිවන කියන එක දුරස් වෙනවා කියන එක තමයි මත්නම් හුඟක් වෙලාවට දැනෙන්නේ. ඒක හින්දා සමාජලාට බොහෝ විට ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති කරගන්න මූලික හේතුවක් වෙනවා ඒ විදිහට හිතන එක. කියන මට ඒක උදව් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් සඳහන් කරනවා. මහත්මයා අනිත් සැලෑම් මිත්‍රෙන්ටත් අවස්ථාව දෙනවා එකතු වෙන්න කියලා අන්තරන. තිරුවන් සරණයි. චිත්‍ර මහත්මිය ඔබතුමිය සඳහන් කළ පසුව සම්බන්ධ වෙනවා කියලා දැන් එකතු වෙන්න පුළුවන් නම් ඔබතුමිට අවස්ථාව තියෙනවා. තිරුවන් සරණයි. මාසයකට පස්සේ සම්බන්ධ වුණ නිසා වෙන්න ඇති ලොකු සන්තෝෂයක් සිද්දට ඇති වුණා. ඉතින් අතන දැන් මේ අපිට සත්‍යජිතමා සූත්‍රය තෝරලා දෙනකොට හිතුනේ කාටද කියන්න පුළුවන් කාටද ධර්ම අවබෝධය කරන්න බැරි කාටද පුළුවන් කියලා. මොකද එහෙම අපිට කිසිම කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න හෝ තමාටම හෝ ඇඟිල්ල දික් කරගන්න කිසිම විදියක් නැහැ කියලා හිතනවා. මොකද තථාගතයන් වහන්සේ අපිට ඉඩ දීලා නැහැ ඒකට. ඒ මොකද මේ ස්පාස් එක එහෙම නැත්තම් මේ බීජය කොයි වෙලාවෙ පැලවෙන්න ගන්නවද කියන එක කිසි කෙනෙකුට කියන්න බෑ. මොන තරම් වැරදි කර කර ඉන්න කෙනෙකුට වුණත් යම් කිසි පොඩි දෙයකින් එක මොහොතකින් එක ක්ෂණයකින් ඇතිවෙන ඒ සංඥාවත් එක්කම මේ සම්පූර්ණ ගමනම ආරම්භ වෙන්න ඉඩ තියෙනවා කියන එක පරිතීරණය. මොකද මට එක දේශනාවක පොඩි මතකයක් ආවා. ඒ දේශනාවේ කියනවා එක්කෙනෙක් සාමාන්‍යයෙන් අපි හිතමු පන්සලක් කියලා. ඒ පන්සලක් ඇසුරු කරන්න ගත්තේ එතන දාන දෙන නිසා. නිවන් දකින්න හෝ බණ අහන්න හෝ කියලා හිතන්නේ නෙමෙයි. මේ පුජ්‍යලය දානෙ අනුභව කරන්නයි එතෙන්ට ගියේ. ඒ ගිහිල්ලා ඒව කර කර ඉන්නකොට ඉබේ ටිකක් නිකමට වගේ ඉතින් අර ඇහිලා මේ පොඩ්ඩක් බණ ඇහුවොත් හොඳයි කියලා වාඩි වෙලා පොඩ්ඩක් බණකට සම්බන්ධ වෙලා ඒ আদি වශයෙන් මේ ගමන අවසන් කරගත්ත පොය ගැන අහන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි නිතරම හිතන්න ඕනේ ඇත්තටම සත්‍යජීතමා තෝරලා දෙනකොට මම ගැනමයි හිතුවේ මේ කතා කරන්නේ මං ගැන නේද කියලා. මොකද මේ ඔක්කොම මුල් තියෙනවනේ. මේ මුල් වලින් පැල හැදෙන හැටි අපිට දැක ගන්න තමයි තියෙන්නේ. මොකද සිහියෙන් ඉන්න එකම තමයි කියලා හිතනවා. මොකද සිහිය යම් කිසි වෙලාවක සිහිය නැති වුණොත් ඒ වෙලාවේ මොන මුලෙන්ද පැල වෙන්නේ කියලා සමන් දන්නේ නැහැ. අයෝනිසෝ මානසිකාරය කියලා කියනකොට අපිට ඕනම සංඥාවකින් අපිට ඒ ඕනම සංඥාවක් මේ මුලින් කොයි මුලින් මේක සැලුලාල වැඩෙන්න ගනීද කියන එක අපි දැනගන්න නම් අපි හොඳ සිහියෙන් ඉන්න ඕනේ කියලා හිතනවා. ඉතින් යම් කිසි අවස්ථාවක කෙනෙක් මොනම විදියකින් හරි අපි හිතමු කල්යාණ මිත්‍රාශ්‍රයෙන් හිටුනම් මේක කොහොමත්ම කෙරෙන්නේ එහෙම මොනම ක්‍රමකින් හරි සම්මා දිට්ඨියට සම්මා දිට්ඨියට පැමිණුණොත් එතනින් එහාට මාර්ගයේ විවෘතයි නේද කියන එක තමයි හිතට ආවේ. ඉතින් ඒ සිදුවීම කොයි මොහොතේ සිදුවෙනවද කියන එක කිසි කෙනෙක් දන්නේ නැහැ කෙනෙක්. මොකද ඒකට හොඳම උදාහරණය කියන්නේ මම අවුරුදු ගානක් තිස්සේ ඇත්තටම මම දන්නේ පොඩි කාලෙින් නෙමෙයි සාමාන්‍යයෙන් අවුරුදු 16 17 කාලේ වගේ ඉඳලා ලොකු උනන්දුවක් තිබුණා. නමුත් මෙච්චර කාලයක් ඇවිදපු ගමන දැන් බැලුවහම හිතෙනවා මේ දැන් ඇහෙන ධර්ම දහම් කරුණු ඒ දවස්වල ඇහුණනම් ඇත්තටම මේ ගමන ඉහිල ඉවර කරගන්න තිබුණා නේද ඒ දවස්වලම කියලා. ඉතින් ඒ ගැන කනගාටු වෙන්න වැඩක් නැහැ. දැන් හරි අපිට මේක ලැබුණනේ කියලා ලොකු සතුටක් හිතෙනවා. ඒ නිසාම වෙන්නේ සතගතයන් වහන්සේ මේ ගමනේ පටන් ගන්න මොන විදිහට කොතනින් පටන් ගන්නේද මොන වෙලාවේ සිටුවේද කියන එක අපිට කියන්න බැරි සත්‍යයක් ගැන තමයි උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ කියන එක තමයි සත්‍යජිතමුනි තේරුම් ගත්තේ. අඩුපාඩුවක් තියෙනවා නම් නිවැරදි කරන්න තේරුවන් සත්‍යයි. තේරුවන් සරණ චිත්‍රමාලි සත්‍යජිතමුනි ප්‍රාන්ජෝ වෙන්නද නැ විශේෂ දෙයක් කියන්න නැහැ. පින්බුදු සරණයි බුදු සරණයි. හොඳයි. අනිකුත් කල්‍යාණ මිතු මිත්‍රයන්ට අවස්ථාව අපි විවෘත කරමු. ප්‍රශ්න තියෙනවා නම් අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පොදුවේ. කුමුදු මහත්මිය එහෙම ඉන්නවා. ශාන්ති මහත්මිය ඉන්නවා. ගුණ මහත්මයා ඉන්න. ගුණ මහත්මයා මම ඔබතුමාට මෙන්න. මේ ගුණ මහත්මයා මේ වෙනද ගුණ මහත්මයා කියලා නමින් කියන්නේ වෙනම චිත්‍රයක් හිතේම ආවගෙන. නමුත් අද වෙනස් විදිහකට මොකද එතුමා මම දකින්න කතා බහ කරන ආශ්‍රය ගන්න ලැබුණා පොගිදිනවල. ඒ නිසා වෙනත් අර්ථයකින් ගුණ කියන්නේ ගුණ මහත්මයා ඔබතුමාට ආරාධනා කරන එකට වෙන සාකච්ඡාවක්. සර්වසන්නය දලොත්තමත් සූත්‍රය නම් කියවුවා මේ කලින්. මේ එකේ මේ දැන් ප්‍රායෝගිකව අපි දැන් වාකය දිරුක් මහත්මයාෙන් ජාත්මාත් එහෙම හසිමත් සලකා බලද්දී අපිට තේරෙනවා මේ දැනගන්න ඕන දේ අපි දැනගෙන තියෙනවා වගේ එකක්. අර සායුසෝ යාද ගමන යනකොට තියෙන ප්‍රශ්නයක් තමයි මේ දැන් තියෙන්නේ අපිට කියන්නේ ඒක. ඒ හින්දාද මේක අස්සට ඉන්වර්ට් එක අස්සට හැරිලා තියෙන්නේ කියන එක මේ ප්‍රශ්නේ බලන්න ඕන තැන අපි දැන් බලන් අරන් තියෙන්නේ කියන එක පිටත දාන්නේ නැතුව. දැන් මම උතන මන් ලංකාවේ දලු තුමාත් එක්ක සාකච්ඡා කරපු වෙලාව වගේ වලදී මම අහුව ප්‍රශ්නයක් තිබ්බා මට. මේ මොකද්ද මේ අද්දච්ච බහිද්ද කියන දැන සතර සතිපට්ඨාන. මෙතනදි තේරෙන්නේ දැන් අපිට තේරෙනවා සංසන්දනාත්මක බලන ගතියක් තමයි තියෙන්නේ. ඒක තමයි එක පොයන් හොයන් යනකොට මට තේරුණා මේකේ දැන් මේකේ අකුසල් මුල් කියලා දෙක නිසා කොහොමද මේක නිර්යාගාමි වෙන්නේ. හොඳ මෙතන නම් මම හිතන්නේ බක්ක නිර්යාගාමි කියන ඉතත් එනවා කියන එක අපි අර පස්වෙනි හයවෙනි පස්වෙනි ඉතත් ඒ වගේ කොටක් ටිකක් තමයි කියන වගේ තමයි මට නම් තේරුනේ. මේ එතකොට අර අතනදී දෙක ධර්ම සාකච්ඡාවක් ඉවර වෙනකොට එක්කෙනෙක් කියනවා දැන් අපි දැන් මෙතන කතා කරනවා මේ ලංකාව ගැන ඔස්ට්‍රේලියාව ගැන ගා ප්‍රශ්න අහනවා ඒ ධර්මදල කට්ටිය හරියද මේ අය හරියද කියලා කියලා එනකොට ඒක මහත්තයෙක් කිව්වා ඔක සංසන්දනය කරලා කතා කරන්න ලව වැඩක් නැහැ කියන එක. ඒක එක කෝණ වලින් කතා කරලා වැඩක් නැහැ කියන එක. ඊට පස්සේ මම ඒක හොඳට කල්පනා කරගෙන ගියත් තේරෙනවා. මේ ඒ අදුහාම්දරෝ කියලා කියනවා සංසන්දනය කරලා බලන්න කියලා. ඒ බලන්න කියන දේවල් අපි බලන්නේ නැතුව සංසන්දනය නොකළ යුතු දේවල් සංසන්දනය කරලා බලන එකෙන් තමයි මේ අපේ ගමන පරස් වෙලා වගේ තියෙන එකක් තේරෙන්නේ. මගේ ගමන පරස් වෙලා තියෙන එකක් තේරෙන්නේ. අපි සංසන්දනය කළ යුතු දේවල් සතර සතිපට්ඨාන සූත්‍රය හරිය මේ හැම සූත්‍රවලින්ම කියලා තියෙන මොකද්ද සංසන්දනය කරලා බල යුත්තේ කියන. තමන්ගේ අස්සේ තියෙන දේව සංසන්දනය කරලා බැලුවොත් පිටාය එක්ක මොකද්ද සංසන්දනය කරලා බලන්න ඕනේ. බාහිරව සංසන්දනය කරලා බලන්න ඕන දේ අපි බලන්නේ නැතුව වෙන දේවල් බලන එකෙන් තමයි මේ අනවශ්‍ය කාලේ නැස්ති වීමක් වෙලා තියෙන වගේ ගැත්තේ මට. අර දැන් සමහර වෙලාවට අපිට තේරෙනවා දැන් ඕක දැන් මොනවා වුණාද. දැන් තියෙනවා තමයි කොහේ ගියත් අපි අර ගුරුවරයෙකු තෝරා ගන්නද කියලා යනකොට දැන් 99 සැකේ පිටින්මයි යන්නේ. එතකොට දැන් ඔය දේවදත්ත හාමුදුරන්ටත් වෙලා තියෙන බුදුහාමුදුරුවෙක් ඉන්නකොටත් කල්යම් මිස් ඒ වගේ කල්යන මිත්‍රෙක් කියන ඉතින් ආය අහන්න දෙයක් නැහැ. එතන ඉඳලත් ඒ මොකක් හරි බවගාමි ප්‍රශ්නයක් හරි ප්‍රඥාවේ මොනවා වුණත් නිසා හරි ඒ අවශ්‍ය දේ අදිස්සාලම දාගන්න බැරුව ගියා කියන එක තේරුණා. කියනවා වගේ එකක් තේරෙනවා. මම සමට වැඩි වෙන්න පුළුවන්. ඒ අර ඒ වාසිය අර ගන්න පුළුවන්කම එකක් තියෙනවා. අර නැත්නම් මම දැන් මට නම් ලේසි නැහැ. අර සිල් රැකලම් සම අර එහෙම යනවා කියන එක මට මුලදී ලේසි වෙන්නේ. ඒක සමාහරක ලේසි වෙන්න පුළුවන්. හැබැයි ඒක ඒ කරන දේ ක්‍රියාවේ ඒ හැදෙන හැටි ඒ ප්‍රඥාවෙන්ම ගෝචරය කර ගන්න පුළුවන් අවස්ථාවක් આવුත් ඒක උනත් අමාරු නැහැ. ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ. හැබැයි ප්‍රඥාව කියන එක මේ තියුණු කරගත්තොත් ඒකත් බාධාවක් නෙමෙයි මේ වගේ එකක් තේරෙනවා. ඒක මට අද මම අහන්නේ මේක හරිද වැරදිද කියන එක නැත්නම් ඉංග්‍රීසි සංවර්ධ අනිවාර්ය කියන එක මොකද දන්නවා. ඒ වුණාට ඒ අවස්ථාවේදී වුණත් ඒ සමහර ප්‍රඥාව හරියට ඒ ප්‍රඥාව මූහුරා යන අවස්ථාවල් එනවා. ඒ අවස්ථා වැරදි දෙයක් කරනකොට හරි එතනෙවත් ධර්මයේ මතුවෙන තැන් වගේ තියෙනවා වගේ එකක් තේරෙනවා. එහෙනම් මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මේ පොඩ්ඩක් කියන්නේ සමහර වෙලාවට සතිතමනි අපි දැන් ඔය මුහුදේ ගිලෙන්න යන අය බේරෙන්න යනකොට ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා ගිය ගමන එයත් අපිව බදාගන්න. ඊට පස්සේ දෙන්නම යට යන එකක් තියෙනවා. දැන් කල්යාණ මිත්‍රෙක් වුණාම සමහර අය හොඳට කියන ගුරුවරෙක් විශේෂයෙන් එයා දන්නවා ඒ කොහොමද ශිෂ්‍යෙක්ව බේර ගන්න ඕනේ කියන එක. එතකොට එයාර තමන්ව බදාගන්න එන එනකොට එයා ඈත් වෙලා සමහර වෙලාවට ඒ උපක්‍රම යොදනවා ඉතන බේර ගන්න. බදාගන්නේ දැන් මට තේරුනේ අපිට වෙලා තියෙන්නේ මේ බදාගන්න කිල්ල තමයි දෙන්නම කිරෙන තත්ත්වයක් හැදිනම් මට තේරුනේ මම දැන් ඔකේ නාය බේර ගන්න ගියා නාය බදාගත්තම අපි ඔක අමාරු වෙටලා වගේ එකක් තේරුණා මට ඒක ගැනත් යම්කිසි අවවාදයක් එහෙම දැනගන්න කැමති තිරුවන්සා. දැන් සම්මන්ත්‍රණය දුනා හස්ත බොහොම පිං හොඳයි මම සත්‍යතුමාට මෙන්න සත්‍යතුමානි හොඳයි බොහොම පිං සම්මා සම්බුදු සරණ හැම දිනාටම මිත්තේ සුහජ්ජේ අනුකම්පමානෝ හාපේති යත්තම් පටිබද්ද චිත්තවේ කග්විසාන සූත්‍රයේ තියෙන මිත්‍රයන්ත සුහදයන් සුහජ්ජ කියන තමන්ගේ හදවතට එකඟ වෙන මගේ මතේ දර නැත්තු මට හා කියන නැත්තු මං හොඳයි කියන නැත්තු ඒ වගේයි. හාපේති අත්තම් ප්‍රතිබද්ධ චිත්තයේ ඒකත් එක බැඳිලා තමන්ගේ පරමාර්ථය නැති කරගන්න. ඒ නිසා බුදුහාමී එතෙන්දි කියන්නේ ඒකෝචරේ කග්ග විසාන කප් කඟ වේනෙක් වගේ හුදකලා වැසිරෙන්නට ඕන. මාර්ගයේදී හුදකලායි. පජ්ජේන කත්තේන අත්තන පරිනිබ්බානගතෝ විතින්නකංක තමන් තමා මාර්ගයේ හදාගන්නේ. අනිත්‍යගේ අර අප හැමතිස්සෙම කියන්නේ ඒක අනිත්‍යගේ අනුමැති ගන්න නෙවෙයි. කල්යාණ මිත්‍රේ මේක හරි කියලා දන්නවා නම් තමන්ටත් කුසලයක් කියලා තේරෙනවා නම් මේ ඒ මාර්ගය යනවා. කුසලයේ කුසලයේ කියනකොට අර අභිපස්සනා අවබෝධය කියන වචනේ පාවිච්චි කරලාද ඒක තියෙනවා නම් හරි. එක එකනා මේක එක එක විදිහට තේරුම් ගන්න ඒක හොඳට මාර්ථක තියෙන්න ඕන. කොමුලා තේරුම් ගන්න එක එක විදිහට. ඒ නිසා අපි අර මාත්‍රකාව කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනේ මහන්සියට. ඒකට එක එකනා තේරුම් අරගෙන අර අපි අතේ දෙන බාල්දිය හැටියට වතුර ගන්නිනවා කියලා කියන්නේ මේ විදිහට. ඊළඟට ওই ඉන්දියාවේ මහා මහෝත්තම මහර්ෂිවරේ සිටිය එතුමා නිතර කියන කතාවක් මගේ ඉස්සරහින් යන්න එපා. කෝටි ගණක් ශ්‍රාවකයන් හිටියා. ඒක මගේ ඉස්සරහින් යන්න එපා ඔයත්තු. මං ඔයත්තු පස්සේ එන්නේ නැහැ. ඔයත්තු මට ඉස්සරහින් යන්න එපා. ඔයත්තු මගේ පාට පිටුපස්සෙන් ඉන්නත් එපා. මම ඔකට ගයිඩ් කරන එක නැහැ. ඒ නිසා මගේ පැත්තකින් ඉන්න අපි යාළුවන් හැටියට මේ ගම්මන යමු කියලා. ඒකේ ලස්සන තුන්වහන්සේ කියනත් ඉංග්‍රීසි භාෂෙන් ලස්සන තියෙනවා. ඉතින් ඒක මතකෙ තියෙන්න ඕන අපිට. ඒකයි මේක කල්යාණ මිත්‍ර වුණා මේකයි අපිට හිතෙන යාට විදි මන් දන්නවා කියලා. අපි ඉගෙනගෙන දෙන බුදුහාරේ ඔක්කොම කියනවානේ. මේ මනුෂ්‍ය සිත වැඩ කරන හැටි දන්නවා. දැන් මෙතෙන් දුනත් උන්වහන්සේ එකයි මේ මනුෂ්‍ය සිත ගැන කීවේ. සත්ත්ව සිත ගැන. සත්ත්ව භාවයේ ඇවිල්ලා තියෙන්නේ පංච උපාදානස්කන්ධෙන්නේ එන්නේ. දැන් ඒක ඒ පහ ඒ මතුවලා ආපු දැන් පඨවි මහා භූතවයි. මහා භූත මහා වෙලා කියලා අපි දැන් කියමු. අපි මහා භූත කියනවා දැන් අනිත් පැත්ත දා භූත ටික මහා වෙලා ආපු ටිකනේ මේ අගේ කරන්නේ. පටිවිආපෝතේජෝ ආයෝ ආකාශ විඥාන විඥාන එහෙන් පැත්තකින් තියෙන විදුලිය වගේ විද්‍යුතය වගේ නමුත් මේ මහා වෙලා ආපු භූතත්වයටනේ අපි අහුවෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ශරීරයෙන් පිටපණින්න ඕනේ කියන්නේ. ශරීරයෙන් පොඩ්ඩක් එළියට එන්න ඕනේ. මා ඒ වචන ඇත්තට හොඳ නැතුණා තේරෙනවා. ඒකෙන් එතකොට මේ අමුතු තත්ත්වයන් නෙමෙයි මේ පහ තේරුම් ගන්නටයි දැන් තියෙන්නේ එතකොට. අරස්මාන නැතුණ කියන්නේ ඒකයි. ඒවා හිතවිල්ල මඤ්ඤිත මේත්තන් කියන්නේ මඤ්ඤණාවක් විතරයි. කන්ක්ලූෂන් එකක් විතරයි ඒවා. පපංචයක් විතරයි. එතකොට එන්නේ අහවලා හොඳයි මෙයා හොඳයි කියලා කියන්නේ කල්යාණ මිත්‍රත්වයට අනුව පමණයි. එයාගෙන් අනිත් අයට ලැබෙන උදව්ව අනුව. පියා කල්යාණ අපායග්‍රාමී වන්නට සුගතිගාමී වන්නට වෙන උදව්ව අනුව. හොඳයි මේ ඒ ටික එහෙම මත කියලා අපි මේ සූත්‍රයේ බුදුහාන අන්තිමට හොඳ ඩිංගක් කියනවා. අන්තිමට හොඳ ඩිංගක් කියන්නේ අනිත් හොඳ නැහැ කියන්නේ අන්තිමටත් පරියෝසන කල්යාණ දේකුත් තියෙනවා. එතකොට මේ දැන් තථාගතයන් වහන්සේගේ පුරුෂින්ද ඥානෙ මේ උන්වහන්සේ කියන්නේ. අර එක්කෙනෙක් කිව්වනේ බුද්ධාරෝක දැනගෙනම කිව්වොත් නැත්තම් හිතලා බලලා කියලා කිව්වද කියලා. ඒ භික්ෂුවක් කිව්වනේ. එතකොට ආනන්දහර කිව්වා ඒව මන් දන්නේ බුද්ධාරෝක කිව්වේ එහෙමයි. එතකොට කතා දෙකක් අපිත් ඒ වගේ වෙන්න ඕන. තත්‍රානන්ද යේතේ පුරිමා සයෝ පුද්ගලා තේසන් තින්නම් පුද්ගලානම් අර හය පුද්ගලෝ හය දෙනෙක් ගැන කිවේ මා කරුණු වශයෙන් නොකීවට ඒ හය දෙනාගෙන් ඒකෝ අපරිහාන ධම්මෝ එක්කෙනෙක් පිරිහෙන්නේ නැහැ. අර කුසල් අකුසල් දෙකම තියෙනවා. නමුත් අර කුසල මූලෙ කොයි වෙලාවරි මාතෙලේනෝ අරමුතින් වෙහෙල ගියත් ඒ වගේ ඒකෝ පරිහාන ධම්ම එක්කෙනෙක් අඩුවට යනවා එක්කෙනෙක් පිරෙන්න එක්කෙනෙක් පිරීමට යනවා ඒ පිරිහීම කියන එක කාලයත් එක්ක සම්බන්ධ දෙයක් හොඳද? හැබැයි ඉතින් අර විකුණහරන දෙකී වගේ ගමනක් යනකොට ඉතින් ඔක විඥානයේ ලෝකේ තේරෙන කාර්යකේ තාරික ගහන්න ඕන කොහොමද ගමන කියලා. ඒ වගේ මේ ශරීරයේ දුක් වේදනා දැනෙනවා ඒක මතක තියෙන්න ඕනේ ඒකයි අකුසලෙන් ආවෙන් ඉන්න ඕනේ කියලා. උන්වහන්සේලා මහා උත්තම කල්යාණ මිත්‍ර කාර්යකේ ටයර් වලින් අහලා බලන්න ඕන එන්ජින් එකනේ කොහොමද ගියේ කියලා. ඒකෝ ආපායිකෝ නේරීකෝ එක්කෙනෙක් නිරේ පැත්තටම නැඹුරුලා තින් විශාල දුක්ඛ කන්දරාවක් ඉඳිනු. තුන්නේ තත්‍රාලන්ද යේමේ පච්චිම ප්‍රයෝ පුග්ගලා මේ සම්තින්නම් පුග්ගලාන තුන් දෙනෙක් ඉන්න. ඒකෝ පරිහාන ධම්ම එක්කෙනෙක් පරිහාන කරනවා එක්කෙනෙක් අපරිහාන ධම්ම යනවා. එක්කෙනෙක් ඒකෝ පරිනිබ්බාන ධම්ම එක්කෙනෙක් පරිනිර්වාණයට යනවා. ඒක තේරුම් ගන්න ඕන එකට බුද්ධහාමුදුරු දේශනා කරනවා ඇත්තනේ. ඒවම්පිකෝ ආනන්ද තථාගත සහායතින් ධම්ම සම්පාදු චේතසෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ හෝති. මේ විදිහට ආනන්ද තථාගතයන් වහන්සේට පුළුවන් වන ආයතින් ධම්ම සම්පාදු සමහරයි කියනවානේ දැන් අනාගතය දැනගන්නේ කොහොමද කියලා. ඒ දැනගන්නේ එහෙමයි ආයතින් අනාගතෙහි ධම්ම සමුප්පාදේ මේ විදිහට ගියොත් මෙහෙම තමයි වෙන්නේ කියන එක උන්වහන්සේ දාස්කිටු. ඒ වචනේ හොඳයි ධම්ම සමුප්පාද කියන වචනේ කියන ගන්නට ධර්ම මේ බෞසුත්ත භාවය සඳහා විතරක් ඕන බෞසුත්ත භාවය විතර නෙවෙයි තමන් ගැන විපස්සනා අවබෝධයටත් ඕන වෙනවා. අර හෙල වචනේ කියන කටමැත දොනන්න දෙයක් නේද? බැලුවම සඳුදත් ඉරිදට නම් කුසල ධර්ම වැඩි වෙන්න පුළුවන්. සඳුදත් ආයතර සම්පූර්ණ අකුසල ධර්ම වැඩිලා ඉන්න පුළුවන්. කොච්චර නිහතමානී වෙන්න ඕනද කියන එක තේරෙනවා. හැබැයි ආධ්‍යාත්මික අභිමාණයෙන් පරිපූර්ණ වෙන්නත් ඕන නිහතමානී වෙලා. සාරිපුත්තන් වහන්සේලා වැනි මහෞත්තම කොච්චර උතුම්ද කියලා හිතන්න බලන්න. ඒ උප්පලවන්නා වගේ ඇත්තෝ මොන ජීවිතද තිබුණේ කියලා බලන්න. දෙයියතු අභිඥාවන්ගෙන් ඉහළටම ඉහළටම ගියානේ උත්තමාවිය. එතකොට අපිට ඒව නිසා තේරුම් ගන්න ඕන. බක්කුලහන්ගේ කාම සංඥා මොකද්ද කියලාවත් දන්නේ නැහැ. මහන්ස චූටිම කාල සත්‍ය අවබෝධයකට කොච්චර උතුම්ද? එතකොට අපි නිකන් පුංචි ගල්කෙට. නමුත් බොහොම වාසනාවන්තයි. බොහොම වාසනාවන්ත සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ දේශනේ අහන්න පුළුවන් කල්පද්‍රකල්පයේක මේ පුංචි පෘථුවියේ මහා භූතයක් අරගෙන පහළ වෙච්ච ඒගෙන හිතෙන්න ඕන. සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සරණයි මේ පෞද්ගලිකවත් කියන්න මේ දවස්වල හිතේ බරක් තියෙනයි දන්න මම පෞද්ගලික දේවල් මතක් කරන්නේ. මේ ශාරීරිය පෝෂණය කළ මෑනියන් ආයුබෝවන් කියමින් ඉන්නවා ජීවිතේට මේ දවස්වල ටිකක් ඒ නිසා මනස ටිකක් බරක් තියෙනවා. දකින්න යන්නත් විදිහක් නැති නිසා කර පුණ්‍ය චේතන උපද්දගෙන එතුමියට යා කරන්නේ කුසල චේතන සම්මා සම්බුදු සරණ හැම දෙනාටම. සාදු සාදු සාදු සාදු සත්‍යතුමනි ශ්‍රීමති මහත්මිය මට හිතෙනවා ඔබතුමිට වෙන්න වෙලාව කියලා. සර්වන් සරණයි බොහොම අඟිටම එන්න බොහෝ කරුණු ඉදිරිපත් වුණා. ඇත්තම සත්‍යතුමා මම මේ මට හිතුනේ දැන් මේ විදිහට කරුණු ටික ගොනු කරලා ගත්තාම පසලොස් චරණ ධර්මම තියනවා නේද මේ කුසල බැහැර කළා අකුසල දියුණු කරගන්න කියලා. ඒ කියන්නේ අපි ඉගෙනගෙන තියෙන ප්‍රතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවරය, ඊළඟට ජාගරියාන යෝගය, ආහාරේ මාත්‍ත්‍ඥ බව, වීරිය, හිරි ඔත්තප්ප, ධාරණය, ස්මරණය, ශ්‍රද්ධාව, බහුසුතාව, ඒ වගේ ඒවා ඊළඟට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන. ඒතර මේ ටික ඔක්කොම මේ කරුණු වල තියනව නේද කියලා තමයි හිතුනේ. මේ වෙන විශේෂ දෙයක් එකතු කරන්න නෑ. තෙරුවන් සරණ. තෙරුවන් සරණයි. අපි මොනවද කියන්නේ? බුදුසන්න සමාවෙන්න. කමන්නේ සති තුනේ කතා ගන්න මම අනිත් තුන් දෙනාට යොමු වෙන්න බැළුවේ කතා කරුණ තියෙනට කමන්නේ සති තුන් කතා කරා. යොමු වෙන්නේ තන්තච් යොමු වෙන්නේ බුදුසන්න. ඒක තමයි. ශාන්ති මහත්මිය ඔබතුමිට අවස්ථාව දෙන්න මම නාසිලන්ද සම්බන්ධයෙන්. සත්‍යදී තුමා එතන හැම දෙනාටම බොහොම තින් සත්‍යදී තුමා කියපු දේවල නිකන් හිතට හරියට තදින් වැදුන. ඇත්තටම අපිටම කියපු දේවල් වගේ තමයි මට නම් දැනුනේ. අපේ සිත හැමතිස්සම කුසල කුසල ධර්ම කිතේ තමයි යොමු වෙලා තින්නේ. ගොඩක් වෙලාවට ඉන්නේ අකුසලේම තමයි. ඉතින් දැන් අපි කියන්නේ සතියෙන් ඉන්නකොට ඒ එන අකුසල ධර්ම අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ හැමතිස්සෙම වැඩපවත් ගන්න පුළුවන්. මට මතකයි අර එක දවසක් සත්‍ය ජීවිතුමා කියලා දුන්න කෘතඥතාවය ගැන. මම විතරම දැන් ඒ ගැන සිහි කරන මොන හරි දෙයක් කරනකොට හරි අතට ගත්තත් දෙයක් ගැන හරි මනපලයක් වත් හරි මම ඒ කෘතඥතාවය ගැන තමයි සිහි කරන්නේ. ඇත්තටම සත්‍ය ජීවිතුමා බොහොම අනිතරම කියන එක තමයි අර බ්‍රූනෝ මහත්තයා කිව්වා වගේ මම ගුරුවරයෙක් නෙවෙයි කියලා කිව්වත් මට නම් හිතෙන්නේ නැහැ එහෙම. අපේ මම නම් ගුරු තනතුරේ තියෙන මම තමයි හිතන්නේ. ඒකට අපිට ධර්ම කරුණු කියලා දීලා තියෙනවා ගොඩාක්. අපි නොදන්න දේවල් අපිට කියලා දුන්නේ ඔබතුමා තමයි. සමහරක් වෙලාවට ඔබතුමා අර කියනවානේ මකද හැම දෙයක්ම මැඩපවත්වගෙන කටයුතු කරන්න කියලා. ඒ කියන්නේ අකුසල ධර්ම මෙහෙම සමහර දැන් මට හිතෙනවා මේ ඉරිදා දවසේ මේ පැය දෙක ඉතින් අපිට බොහොම වැදගත් පැය දෙකක් කියලා. මොකද අනිත් දවසට අපි එකම වෙලාවකට එහෙම වෙන්නේ නැහැ. දැන් අපි කාලයක් තිස්සේ මේ ඉරිදාට මේ පැය දෙක ගැන බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. බොහොම කියන්නේ හිතට කිසිම අකුසලයක් ඉන්නේ නැහැ. ඒ වෙලාවට සම්පූර්ණ ධර්මයේ කියන හිම හිතෙමලා ඒ ධර්ම කරුණ මහගෙන්දල හිතෙන් ගොඩක් පැහැදීම් ඇති වෙනවා. ඇත්තටම ඉතින් අපි අපායගාමී වෙන එකක් නැහැ කියලා හිතෙනවා මේ අහන ධර්මයේ අනුව. එච්චරට හොඳ කරුණ කියලා දෙනවා. අපි නොදන්නා කරුණ බොහෝමයක් ඉගෙනගෙන හිටපු නිසා ඉතින් අපිට බොහොම සතුටක් දැනෙනවා මට නම්. මේ සමහරක් වෙලාවට අර මේ මනාලද මේ හිතේ ඒකාග්‍රතාවය නැති වෙනකොට අපි ප්‍රපංච ඇති කරගන්නවා. අර සත්‍යජිතුමා කිව්වේ අතීතය ගැන හිතට ගොඩක් අකුසල ඇති කරගන්නවා කියලා. ඉතින් ඒ වගේ තේ අපිට අකුසල වලින් මිදෙන්න මේ කරන උපකාරය ගැන අනේක වාරයක් තින් දෙනවා. හැම දිනාටම තිරුවන් සරණයි. සාදු සාදු සාදු. දැයි කුමුදු මහත්මිය ඔබතුමිට අවස්ථාව දෙන්න. තිරුවන් සරණයි සත්‍යජිතුමා ඇතුළු හැම දිනාටම. මේ ඇත්තටම මේ අපේ සිත නිතරම මේ කියපු ටික ඇත්තටම මට මේ මතක් වුණේ දැන් මේ මාසයක්ම ලංකාවේ ඉඳලා ඇවිල්ලා ඇත්තටම මට හිතුණා අපි මේ පිට රටක ඉන්නවට වැඩිය විශාල වශයෙන් අපේ හිත අකුසල් වලට ඇදිලා යනවා කියලා ලංකාවේ ඉන්න වෙලාවදී. ඇත්තටම මේ ගොඩාක් මේ සෙනග ඉන්න නිසාද කියලා මට ඒ තේරුණා. මේ එමගද නිතරම මේ අපිට මේ පේන දේවල් දකින්න දේවල් ඇත්තරම සමහර වෙලාවට මේ අපිට අපේ අතින් මේ වචනත් පිට වෙනවා ඇත්තරම. ඉතින් ඒක කියන්නේ සමහර වෙලාවට සමහර දේවල් කියන්න සිද්ධ වෙනවා දකින්න දේවල් අනුව. ඉතින් ඇත්තරම සත්‍යජීතුමාගේ දේශනාව ඇත්තරම හරිම වටිනවා. මේ මම ඇත්තරම දැන් ඇවිල්ල සතියක් විතර වෙනවා අද තමයි මේ ධර්මය සාමසිස්ලාගේ ධර්ම සාකච්ඡා වහන්න හම්බුනේ. මම දන්නේ ඔබතුමාල මේ දවස් ටිකේ කරේ නෑ කියලා මට හිතුණා මේ සාකච්ඡාවත්. මේ ඇත්තම මේ ලලිත් මහත්මයාටත් මට ඇත්තම මේ අවස්ථාවේ ගොඩක් පින් දෙන්නේ හිතුණා. අපි මේ රටවල් වල ඉඳලා අපි කොච්චර හිත සංවර කරගෙන ඉන්නවද කියලා හිතුණා. ඒ ඇත්තම ඒ ගැන තමයි මට අදහසක් වශයෙන් කියන්නේ. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. තිරුවන් සරණයි. මේ විනාඩියක් ගන්න පුළාද? එහෙමයි තිරුවන් සරණයි චිත්තමත්. හොඳයි. ඇත්තටම අද ධර්ම සාකච්ඡාව අවසන් වෙනතුරු ඉන්න හැකියාවක් තියෙනවද කියන එක දන්නේ නැති නිසා මම කතා කරන්න හිතුනේ. සත්‍යජිතුමා මෑණියන් ගැන මතක් කරනකොට මම දන්නේ එකපාරටම හිතට ආපු දේ තමයි නිබ්බුත පද. නිබ්බුතානුන සාමාතා කියන එක. ඒ මෞතුමිය නිවුණු කෙනෙක් වෙන්න ඕනේ කියන එක තමයි හිතට ආවේ. ඉතින් ඒ ගැන අපිට කිසිම සැකයක් නැහැ. ඇය මරණයට සූදානම් පේන් කිලස් බව අයින් කරලා තියෙන්නේ දැක ගන්න ඕන නිසා බොහොම සතිමත්ව තමයි වැඩි කරගෙන යන්නේ දැන්. හොඳයි. බුදුසන්නයි. ඒක තමයි එකපාරටම හිතට ආවේ. අර නිබ්බුත සාමණේරයන් වහන්සේ දැකලා කියපු නිබ්බුත පද කිසා ගෝතමිය කියපු නිබ්බුත පද නිබ්බුතානුන සාමාතා නිබ්බුතානුන සෝපිතා කියන කිසි නිබ්බුතානුන සාමාතා කියන එක තමයි හිතට ආවේ. මොකද එතුමී මෙවුණු කෙනෙක් වෙන්න ඕන කියලා හිතුණා. ඉතින් ඒ නිසා අපි හැමදෙනාම කල්යාණ මිත්‍රෝ සත්‍යජිතුමා අපිට ඇත්තටම කල්යාණ මිත්‍රෙක් සිටිට මේ කරන උපකාරය අපි ඒ දේ හැමදෙනාම කෘතඥතාවයෙන් පිළිගන්නවා. ඒ එතුමා කරන ඒ සේවය ඒ සියලු පින් අපි ඒ මාතාව නිසා අපිට ලැබුණු දෙයක් විදිහට අපි සලකන්න ඕන කියලා හිතෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍ර හැමදිනම එක්කති වෙලා අපි සාදුකාරය දීලා එතුමියට පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. ඊට කල්යාණ මිත්‍රයෙක් ලබා දෙන මේනියන් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයට පත් වෙන්න හේතු වේවා. සාදු සාදු සාදු. දැයි අපි එමුනම් අද දවසේ සාකච්ඡා නිමා කරන්න කාලය ලැබු තිබෙන නිසා ඉතාමත් ගෞරවයෙන් සත්‍යතුමාට සත්‍යතුමානි මේ බොහෝ කටි කාලයක නිහඬතාවයෙන් පසු අද දවසේ අපි නැවත ඒ සත්‍යතුමාට වගේ අසමාගමේ නිමාකර සමාගමේ ඉදිරිපත් එකතු වුණා. ඉතින් මේ මම සත්‍යතුම සම්බන්ධයෙන් පෙර කිව්වා. ඒ දෙමන් නැවත කියනවා නම් අපිට මේවා ඉවත්ලා ඉන්නකොට තමයි තේරෙන්නේ කොතරම් දුරට හිත මේ අද තම සාකච්ඡාවට සම්බන්ධයි. කොතරම් දුරට මේ අපසුළු මූලයන් ක්‍රියාත්මක වෙනවාද අපි කොතරම් කල්කුසල් කරගෙන හිටියත් අපසර මූලයන් ක්‍රියාත්මක වෙලා ඒ පැත්තට හිත ඇදගෙන යනවාද කියන එක හොඳින්ම අත්දැක්කා. ඉතින් ඒවා ක්‍රියාත්මක නොකරත් අර හිතට ඒ වෙනවා. මම මේ අවස්ථාවන් වැඩි වෙන තරමට පරිසරයට ඒ සඳහා විවෘත වෙන තරමට අවස්ථාවන් වෙනින තරමට විශේෂයෙන් ලංකාවේ ගැසෙනකොට ඉතින් හිතට හිතනවා නොයෙකුත් දේවල්. ඉතින් කෙලෙස් මාර්ගයත් එක්ක බොහෝ සටන් කරමින් තමයි ඒවා පාලනය කරගෙන ඉන්නේ. එතකොට සමාජ වෙලාවට කල්යාණ මිතුරුන්ගෙත් එක සාකච්ඡා කරනවා. දැන් බුදුන මහත්මයා හම්බුලා අපි කතා බහ කළා. දැන් මම තීරණ වලට ආවක් කළ යුත්තේ මොකද නොකළ යුත්තේ මොනවද කියලා. ඉතින් එවැනි දේවල් හුඟක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා හිතට මට මම කල්පනා කරගත් දෙයක් තමයි මේ සත්‍ය අවබෝධයේ ඵලයක් හැටියට තිබිච්චාවේ. නමුත් අර හේතුවක් නැන්නේ ඵලයක් නෙවෙයි. ඉතින් ඒ සඳහා කළ යුතු යමක් ඇද්ද? ඒ දේ කරමින් ඉදීමම තමයි කළ නිසා මෙතුවක් කල් කරමින් හිටියමක් ඇද්ද? ඒ කියන්නේ මේ ධර්ම සාකච්ඡා පැවැත්වීම ආදී වූ වෙනකුත් ප්‍රමාණයි ඒ වාට සතිමත්ව මුන්න දෙන්න තරම් චිත්ත ශක්තියක් ලැබේවා. සසර වසන තුරු උදාර ගති පැතුම් ඇති මිත්‍රයන් මිතුරියන් පමණක්ම ඇසුරට ලැබේවා. අපේ සිත්වල තවදුරටත් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ක්‍රමයෙන් මුහුකුරා ගොස් පර්මශාන්ත සුඛ නිබ්බාණය අවබෝධ වේවායි අධිෂ්ඨාන කරමු. ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුදු සරණයි. උදාර පින්නක් කරන වෙලාවට නමින් නොදැන ගත්තත් ඒ විඥාන ස්වરૂපයට පුණ්‍ය චේතනා අනුමෝදන් කරන සම්මා සම්බුදු සරණයි. සාදු.